අනුදා දිනයන්දී අපි දිගින් දිගටම වගේ සාකච්ඡා කරේ වෙසක් මාසයේ නිසා විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේගේ ඒ අනන්ත වූ සමුදායෙන් තව රහදී තුනයි අපි සාකච්ඡා කිව්වේ. ඔතන වශයෙන් අපි සාකච්ඡා කරා විදිහට සදම්මකාර්කේ ගුණයයි අපි සාකච්ඡා කරේ. අද ඉතිරි කොටස් වලට යාම සඳහා අපි ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා ඉස්සර රාජපක්ෂ මහත්මයාට අපේ සාකච්ඡාව දාන්න ලබා දෙන්න. අපි මේක සාකච්ඡා කරමු කල්‍යාණ මිත්‍රව සිටිනවා. ඒ පෙරවන් සර්ණයි සිට මහත්මේ. අපි කතා කරන වෙනසට නමස්කාරය කරලා අපි සංසද්ධාව ආරම්භ කරමු. ඇත්තටම මේ වෙනතුරු අපි කතා කරන බුදු ගුණ වගේම අද දවසේ කතා කරන බුදු ගුණය මම හිතුවා අපි අපේ අතිගරු වේරුකාරී ස්වාමීන් වහන්සේ කියපු විදිහට මුලින් තේරුම් ගත්තොත් අපිට සහසු වේ කියලා මේ ගුණය හොඳින් තේරුම් ගන්න. මොකද තථාගතයන් වහන්සේගේ ගුණ ගැන කතා කරන්න කතා කළා මනෙන් තේරුම් ගැනීම පහසුකමක් අපිට නැහැ. මොකද සුදු ගුණ හිතන්න බැරි තරම් කියන එක අපි අහලා තියෙන නිසා. ඒ නිසාම අපි ඉතාම කරුණාවෙන් උන්වහන්සේගේ ඒ සූචි මාගුණය කියන පොතේ තියෙන විදිහට මුලින් මේ ටික තේරුම් ගනිමු. මෙතන සත්තා සේව මනුස්සානම් කියන ගුණය තථාගතයන් වහන්සේ ශාස්ත්‍ර කෙනෙක් විදිහට උන්වහන්සේගේ ශාස්ත්‍ර ගුණය ගැනයි එතන සඳහන් වෙන්නේ. ඒ පොතේ මේ විදිහට සඳහන් වෙනවා. මහා කාරුණිකෝ පාසික උන්වහන්සේ සුෂ්ඨ ධාර්මිකාර්ථයෙන්ද සම්පරායකාර්ථයෙන්ද නිර්වාණ සංඛ්‍යාත පරමාර්ථයෙන්ද මනුෂ්‍ය දේව බ්‍රහ්මයන්ට අනුශාසනා කරන්නේ ලෝකයේ ශාස්ත්‍ර වනසේක. ඒ අයට මෙලෝ යහපත පිණිස පරලෝ යහපත පිණිස අනුශාසනය කිරීම සමත් තවත් බොහෝ අය අස්ථාව බුදුන් වහන්සේගේ හැර නිර්වාණය පිණිස අනුශාසනය කිරීමට සමත් අනිසිත් නැත්තේය. බුද්ධ ශ්‍රාවකයන් විසින්ද නිර්වාණය පිණිස අනුශාසනය කරන නමුදු ඒ අනුශාසනය ඔවුන්ගේ අනුශාසනයක් නොව බුදුන් වහන්සේගේම අනුශාසනය. බුදුන් වහන්සේ හැර නිවන පිණිස අනුශාසනය කරන අනිසිත් නැතැයි කියේ එහෙයි. නොයෙක් විට තථාගතයන් වහන්සේ ඒ අයට වර්තමාන භවයේ යහපත පිණිස ආ පරණ යමකට පිණිස අනුශාසනය කරතත් එය අප්‍රදාන කරුණකි. උන්වහන්සේගේ විශේෂ අනුශාසනය නිර්වාණය පිණිස කරන අනුශාසනය. ජාති ජරා ව්‍යාධි මරණාදී දුක්ඛ ස්කන්ධයන් නිවීම සඳහා කරන අනුශාසනය. තථාගතයන් වහන්සේ විසින් නිවන් ලැබීම සඳහා කරන අනුශාසනය අසා එය අනුව පිළිවෙත් පුදා අසංඛ්‍ය ගණනක් මනුෂ්‍ය දේව ධර්මෝ නිවන් සුවය ලැබුවහ. නිවන පිණිස කරන අනුශාසනය තථාගතයන් වහන්සේගේ උසස්ම ප්‍රාතිහාර්යය. තථාගතයන් වහන්සේට හා ඇතැම් ශ්‍රාවකයන්ට නොයෙක් ප්‍රාතිහාර්ය ඇති නමුත් තථාගතයන් වහන්සේ උසස්ම සැලකන්නේ අනුශාසනා ප්‍රාතිහාර්යයයි. හැමදෙනාටම තෙරුවන් සරණයි. අපි මෙතනදී තේරුම් ගන්න උත්සාහ කරමු මේ ශාස්ත්‍ර ගුණය කියන්නේ ප්‍රධානම පරමාර්ථය මොකක්ද කියලා අපි දැන් අහුණා. ඒ අනුව අපි සාකච්ඡාව මෙහෙමමු. ජයන්ත මහත්මයා, එහෙමනම් ශාස්ත්‍ර කෙනෙක් වශයෙන් අපි තෝරාගත්තකෝ අපේ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ඒ උතුම් ගුණ පිළිබඳ අපේ කාලයන මුතුන්ගේ කරුණ වලදී මේ තේරුම් ගැනීම උත්සාහයට දෙතින් සර්වන් සර්ණයි. බැරි බොම් කියන චිත්තමාත්‍ය ඔව් අපිට උදාමත්ම විස්තර වශයෙන්ම කෙටි ඡේදස් කීපයක් කරා පිටාම කරක් විස්තරයේ කිසිදෙම එකකදී ඇත්තටම බුදුරජාන් වහන්සේගේ මේ අනුශාසනයේ හිඳ ඒ කියන්නේ අනුශාසනයේ යම් පිටිකෙනෙක් ඒ අනුව පිළිපදිනවා නම් එතකොට ඒ පිළිපදිනකයාගේ ශාස්ත්‍රීය මහත්කමේ තමයි බුදුරජාන් වහන්සේ වෙන්නේ. ඒ ශාස්ත්‍රීය කියලා කියන්නේ ගුරුවරයාගේ නැත්නම් ඒ තමයි ඒ ඡේද දෙක අනුව අපිට හිතා ගන්න පුළුවන්. ඒකේම මේ තුන් ආකාරයකට බුදුරජාන් වහන්සේ ධර්ම දේශනා කළා කියලා කියන්නේ මේ විත්ත ධම්ම වශයෙන් කියන්නේ මේ ජීවිත එක එන කාලය තුළ කොහොමද වැඩදායක සමන්තත් වැඩදායක අනන්තත් වැඩදායක ජීවත් වෙන්නේ කියන එකත් ඊට පස්සේ සංකරායක වශයෙන් කියන්නේ මේ පුනර්භව වශයෙන් යන සංසාරයේ අගස් මුලක් තියෙනදී සංසාරයේ ක්‍රියාකාරයෙන් සමන්ත හොඳක් වෙන්න කොහොමද තමන්ගේ ඒක යහපත් කරගන්නේ කියන අර්ථයෙන් තේරුම නිර්වාණ සංසාර පරමාර්ථය. දේවක කියන්නේ මනුෂ්‍ය, දේව, බ්‍රහ්ම කියන තුන් කොටසකටම මේ ශාස්ත්‍ර මහන්සිය වුණා කියලා. ඉතින් ඒ කෙටි මතක් කිරීමත් එක්ක මම සමිතිය යොමු වෙන්න දිරුක් මහත්මයා ඔබතුමාට යොමු වෙන්න මේ ශාස්ත්‍ර ගුණයෙන් අපි ටිකක් කරුණු පැහැදිලි කරලා ඉස්සෙල්ලා මේ වගේ අපේ ජීවිත හැඩගස් ගන්න ආයුරු ඉදිරියට සාකච්ඡා කරමු. දැනට මේ ශාස්ත්‍ර ගුණය අපි කොහොමද තවදුරටත් දකින්නේ කියන එක ගැන අපි සාකච්ඡාමින් කීප දෙනෙක් එක්ක සාකච්ඡා කරගමු. දෙලොක් මහත්මයා උස්මාට යන්න. පෙරවන් සරණයි දාජන්ත මහත්මයා. පෙරවන් සරණයි හැඳුනාතම මම මේ දැල් සම්බන්ධව බහිතන්න අපි සාකච්ඡා කරන්නේ සත්තාදේව මනස්සානන් කියන ගුණය ඒකද ශාස්ත්‍රීය ගුණය වශයෙන් සඳහන් කර ගන්න මහත්මයා කරගන්න. ඔය ඔව් එතන සත්‍ථාගේ මහත්කාන් සායන්නේ අදත් ශාස්ත්‍රීය කියන ගුණය සත්‍ථා දේමනස්ථානන් ගුණය තමයි අපි අද සාකච්ඡා කරන්නේ. කෙරුවන් සරණයි. හොඳයි හොඳයි හොඳයි. ඔව් මම හිතන්නේ මේක අත්‍යවම කතා විවිධ පැතිවලින් මම හිතන්නේ කතාගතයන් වහන්සේ දකින්න පුළුවන් කියලා මට හිතෙනවා. දැන් අපි දැන් අර ඉගිය සාකච්ඡාවේදී කතා කළානේ සංඥා සම්බන්ධ වදියක් ඒකගෙන දැන් අපි මේ අපිට තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි අපි අදපාදයක් වෙන්නත් පුළුවන් ඒක එහෙම නැත්නම් අපිට තියෙන වාක්‍යයක් වෙන්නත් පුළුවන් අපිට මේ ගිය අපේ මේ ගිය ආත්මවල අපි ගිය ජීවිතවල අපි කොහොමද සිටියේ කියලා අපි දන්නේ නැහැ. ඒ ඉරකට ඉස්සරහට යන්නේ කොහොමද කියලා දන්නේ නැහැ. ඉතින් මෙන්න මේක විශාල අධ්‍යාපනික ඒක නිසා අපි ඇත්තටම අපේ දැනුම ප්‍රමාණය සීමිතයි. ඒක නිසාම අපි නොදන්නකම වැඩි. ඉතින් තථාගතයන් වහන්සේ ඇත්තටම මේක දැක්කා. මේ සම්පූර්ණ සිද්ධිය මේ කොහොමද වෙන්නේ කියලා කිව්ව වහන්සේ ඒක නිසාම තමයි ඉදිරියේ වශයෙන් මේ අපි දකින්න බැරි ආයත මේක බල මේකෙන් අයින් වෙන මේකෙන් ගැලවෙන්න කමයක් කියද මුලින්ම ගුරුවරයෙක් වශයෙන් උන්වහන්සේගෙන ශාස්ත්‍රීයෙක් වශයෙන් ඇත්තටම ඒක පැත්තක් දැකීම සෑහෙන මේ සැපරින් ඇතරෙමති ඒ දෙන ප්‍රදේශාලය ඒ වගේම තව පැත්තක් මම හිතන්නේ බලන්න පුළුවන් මේ උන්වහන්සේ ඒ විවිධ චරිතවලට අනුව ඒ ප්‍රදේශ තුළ තිබෙන හැකියාවක නිසිරණ නම් අපිට ගොඩාක් කල්යාණ මිත්‍රයෝ අපිට කියලා දෙයි. ඒ සම්බන්ධයෙන් ඒ වගේම ඉවසීමේ ස්වභාවයන් වාස්තුවේ අර අපි කියනවා කතා කළා වගේ මේ හැමෝම එකපස්සට ඉඳගෙන වැඳලා හැම කතා කරා නෙමෙයි අර යක්ෂය වෙන ඉතින් තර්ජනය කළා ප්‍රශ්න ඇහුවේ. එහෙම හව කියලා ඉතින් උන්වහන්සේ නිකන් හිටියේ නැහැ ඒවත් කියා දීලා කොහොම කරුණාවේ ඉවසීමෙන් එහෙම හිටක් කියා දීලා ඒ ඉතින් ඇත්තටම අර ප්‍රමාණ කරන්න බැහැ අපි ඒකෙන් නැතිව ගුණ අමාරු ඉක්මන කරන්නේ. ඉතින් নমস্কার දේවන් මම පෙරවන් සරණයි. පෙරවන් සරණයි බොහොම පිං. හොඳයි මම කොමුදු මහත්මිය කැමෙන්නම් කොමුදු මහත්මිය ඔබට මේ අවස්ථාව තියෙනවා සාස්තු ගුණේ නැත්නම් සත්කා දේවමාස්ථානං කියන ගුණේ ගැන සමන්ත තේරන ආකාරයකින් අපිට විවස් ගන්න කාරණා ටික කරන්න කරන්නේ මගේ එකම මාර්ගය කියලා දීපේ ඒ අපේ මිනිස්සු බුදුරජාණන් වහන්සේ ඉතින් අපිට තේරෙනවානේ අපි මේක ජීවිත කාලේදී අපි සහනයක් ලබාගත්තේ උන්වහන්සේගේ අස්වාසනාවේ උන්වහන්සේ ගැන හිතගන්න. ඉතින් ඇත්තටම නැත්තම් මේ ලෝකේ ඉන්න මිනිස්සු උන්මත්ත කවුරුද? ඒ උන්මත්තක භාවය උපදේශය දුන්නේ එකම සාස්තුන් වහන්සේ උන්වහන්සේ විතරයි. හිතන්න බුදුහාමුදුරු දරගංගාසී දේශනා කළා කියනවා අතරම අපේ හිත දියුණු කර අපි සාමාන්‍යයෙන් ඉපදුනාට මිනිස්සු විතරට දෝනු මිනිස්සු නෑ අපි හිත දියුණු කරාම තමයි මම හිතන්නේ අපිට ඒ දේ කියලා දුන්න බුදුරජාණන් වහන්සේ කියලා තමයි මට කියන්න තියෙන්නේ වරුවන් තමයි. නෑ චිත්‍ර මාත්‍රි මම ඔබතුමන් දැනවත් වරක් යමු වෙන්න. අද තවදුරටත් කොහොමද මාත්‍රි මයික් එක ඔෆ් කරගන්න. මයික් එක ඔෆ් නැහැ. චිත්‍ර මාත්‍රි මම නැවත වරක් යමු වෙන්න. තවදුරටත් අපිට කරුණු ටිකක් අතු කරලා දෙන්න අපිට මේ විදියට කතාවට සම්බන්ධ කරගන්න පුළුවන් විදියට කරුවන්. සර්ව සර්ණ හැම දිනකම එකම හොඳ කරුණු තමේ දිලුක් මහත්තයා කුමුදු මහත්තයාට අපිට පෙන්වලා දුන්නේ ඇත්තටම අපි මේ අපේ අර කියවපු කොටස ගැනම හිතුවටින් ටික ඒක කියනවා මේ මෙලොවට පරලොවට අවශ්‍ය වෙන දේශනාවල් කරපු තව ශාස්ත්‍රෝළු රුචිය කියලා. එහෙමනම් අපි තේරුම් ගන්න ඕනේ දැන් අපිට අනිත් ආගම් ගැන අපි ඒ ගැන කතා කරන්න අවශ්‍ය නැහැ. වෙනස්තාවම් ගැනනේ අපිට කතා කරන්නේ අපේ ශාස්ත්‍රුන් වහන්සේ අපිට දේශනා කරපු දේ ගැන. නමුත් මෙතනදී එහෙම සඳහන් වෙන නිසා අපි තේරුම් ගන්න ඕන තවත් ආගම් තියෙනවා. ඒ අය මෙලොවටත් පරලොවටත් කියලා යම්කිසි උපදෙස් දෙනවා. නමුත් අපි අපේ තථාගතයන් වහන්සේටම විශේෂිත වූ මේ නිර්වාණ ධර්මය එතනයි අපි හරලා උසල බලන්න තියෙන තැන කියලා තමයි මේ කොටස කියවුවාම හිතට ආවේ. මොකද නිර්වාණය ගැන දේශනා කරපු උතුම් ශාස්ත්‍රඥ වහන්සේ අපි අපිටම ගෞරවයෙන් ආදරෙන් කරුණාවෙන් ප්‍රතිපත්ත කරන අපේ තථාගතයන් වහන්සේ. ඒකෝ අපි තේරුම් ගන්න ඕනේ මෙන්න බෞද්ධය කියන්නේ අන්‍ය ආගම සූත්‍ර වැඩිය යම්කිසි වෙනසක් තියෙනවානේ. මොකද අතනින් ඔබට විය මානසිකත්වයක් අපි තුල තියෙන්න ඕන. උන්වහන්සේ අපිට දෙන්නේ ශික්ෂාවෙන් යා හැකි මාර්ගය. ශික්ෂාවෙන් යා හැකි මාර්ගයක් උන්වහන්සේ තාම පැහැදිලිව ගාක් සූත්‍රවල දේශනා කළා තියෙනවා. මොන යමක් දේශනා කළාද ඒ දේශනා කලේ දුකට හේතුවත් දුක නැති කිරීමත් දුක නැති කිරීමේ මාර්ගයක් කියන එක. එහෙම කියන්නේ උන්වහන්සේ ඉදිරිපත් වෙනකොට අපි තේරුම් ගන්න ඕනේ එහෙමනම් අපිට මේ ඇහෙන ධර්මය මොන දේ ඇහුණත් අපිට මේ චතුරාර්ය සත්‍යයට මේක ඇතුල් කරලා බලන්න පුළුවන්ද කියලා. අර හත්ති පදෝපම කියන ඒ මහාත්ති පදෝපම සූත්‍රයේ තියෙන මේ ඇසලකුණ ඇතුළට ඇතුල් කරන්න පුළුවන් වෙන්න ඕනේ ඕනම සතෙන් විපාසලකුණ. ඒ වගේ අපිට හෙන ඕනම කරුණක් අපි සාකච්ඡා කරන ඕනම කරුණ අපි බලන්න ඕනේ උන්වහන්සේ අපිට දේශනා කරපු මෙතන දුක විස්තර වෙනවාද, දුකට හේතුව විස්තර වෙනවාද, දුකේ නිරෝධය විස්තර වෙනවාද, ඒ සඳහා ඇති මාර්ගය ඔය හතරම හෝ ඔය එකක් හරි විස්තර වෙන්නේ නැත්නම් අපි අපේ ශාස්ත්‍රඥ මහන්සේ විසින් දේශිත ධර්මයක් උදේට ඒ දේ පිළිගත්තේ කියන්නේ නැහැ. ඒක තමයි ඇත්තටම අතුල් කරන්න පුළුවන්. ඒ නිසාම මම හිතනවා ජයන්ත මහත්තයා අපිට මේ නිවන කියන්නේ මොකද්ද, මේ නිරෝධය කියන්නේ මොකද්ද කියන එක අපේ දැනුමින් අපිට තේරෙන තරමින් තේරුම් ගැනීම උත්සාහයක යෙදුනොත් හොඳයි කියලා. ඉතින් මේ සඳහා දැනට ඇත්තටම නාන්සේගේම දේශනා ඇසුරෙන් සහ භාවනා කිරීම ඇසුරෙන් තේරුම් ගත්ත දේ තමයි මේ අපි ජීවත් වෙනවා කියලා කියන මේ ක්‍රියාව තුළ ජීවත් වෙනවා කියන ක්‍රියාව තුළ සැපයක් නෑ කියලා. අපි සැපයක් තියෙනවා කියලා කිව්වොත් ඒක මේ මොකද උන්වහන්සේම දේශනා කරලා තියෙනවා මේ ජීවිතය හරියටම දැලි පිළියෙන් පැණි කනවා වගේ කියලා. ඒ උපමාවම ඇති අපිට තේරුම් ගන්න ජීවත් වෙනවා කියන්නේ දැලි පිළියෙන් පැණි කනවා කියන්නේ පැණි පොඩ්ඩක් කැවෙනවා. එහෙම මේ පැණි පොඩ්ඩක් කැවුනට දිව කැපෙන වාර ගන්න වැඩි. ඉතින් අපි ඒ දේ සත්‍යයක් නයි කියලා අපි දැකලා තියනවාද? තේරුම් අරගෙන තියනවාද? දුක්ඛ සත්‍ය කියන එක සාක්ෂාත් කරන්න කියනවා. දීන් තේරුම් ගන්න කියනවා. ඉතින් ඒ පැත්තට අපි බැලුවේ නැත්නම් අපි හිතුවටින් අම්මෝ මේ කාම ලෝකේ මොනතරම් සැපද. ඉතින් ඊට ඇතුළම කියනකොටම එක එක මතක් වෙන එක එක ස්ථානවල ඇහෙන දේවල් ඒව කතා කරන්න අවශ්‍ය නැති වුණත් එතර සාකච්ඡාවක ඉතාමත්ම මේ ඉගෙන ගත්ත කෙනෙක් කියන මොකටද නිවන් දකින්නේ මේ ලෝකෙ කොච්චර හොඳද මේ සත්‍ය වශයෙන්ම ඇහුණු දෙයක් කරට ඒ නිසා එවැනි තත්ත්වවල පුද්ගලයෙක් ඉන්නවා. ඉතින් අර ජයතමත් කිව්වා වගේ අපි ශාස්ත්‍රඥ වහන්සේ ධර්ම දේශනා කරේ නෑ මේ ආරස්තයක මාර්ගයේ යන අයට විතරක්. එවැනි අයට උන්වහන්සේ දේශනා කරා. එවැනි අයට තෝරලා දුන්නා. මොකද්ද මේ නිවන කියන්නේ? එවැනි මානසික තත්ත්වයක් තියෙන කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් විදියට නිවන විස්තර කිරීමේ හැකියාව උන්වහන්සේට තිබුණා. ඒ වගේම අර වගේ රළු පරළු අය ආලවක වගේ අය පඬිතකම් කියාගෙන ආපු සත්‍යක වගේ අය ඒ කවුරු ආවත් උන්වහන්සේ ඉතමත්නේ අපිට ඇහෙන්න තියෙන පොඩ්ඩක් මයික් එක බලන්න. මයික් එක පොඩ්ඩක් සෙට් කරලා අපිට ඇහෙන්න තියෙන මයික් එක පොඩ්ඩක් චෙක් කරගන්න අපිට. අපි කැඩි කැඩි වගේ අහන චිත්‍ර මහත්මිය දේවල් ඇත්ත වශයෙන්ම බුදුරජාණන් වහන්සේ අනිච්ඡාසූන් වහන්සේලාගෙන් වෙන්වන්නේ විශේෂයෙන්ම මේ නිර්වාණ ධාතුව ගැන පූර්ණ අවබෝධයකින් ඒ පිළිබඳව ධර්මයේ දේශනා කරපු කියලා අපිට හොඳටම පැහැදිලි. ඒක තමයි විශේෂ වෙනස. දැන් අපිට එදිනදා ජීවිතවල වුණත් හම්බෙන හැම වෙන අන්‍යාගමික කෙනෙක් ගැන හම්බෙලා කතා කරන තැනදී කතා වෙන්නේ සෑම ආගමිකම කියන්නේ හොඳට කියන්නේ හොඳයි. එතකොට අපි දන්නවා මේ මිනිස්සුන්ට කතා කරනකොට උන්වහන්සේ කතා කරපු විදිය මොකක්ද කියලා. අර උන්වහන්සේ විතරම බලන උන්වහන්සේට ඒ හැකියාව තිබුණා. කෙනෙකුගේ හිත දැකීමේ හැකියාව උන්වහන්සේ බලනවා. මේ පුද්ගලයාට මොන විදියට කිව්වොත් මේ පුද්ගලයා ධමණය වෙන්නේ? මොකද ඉතාම කරුණාවෙන්නේ කියන්නේ. මහා කරුණා ගුණයෙන්නේ. එතකොට උන්වහන්සේ බලනවා මේ පුද්ගලයා මොන විදිය දෙයක් කරපු කෙනෙක්ද කියලා. අපිට පුළුවන් එහෙම බෑනේ. දැන් අපි දන්නවා අර කේසි කියන සූත්‍රයේ ඒ කේසි අශ්වය දමනය කරපු කෙනෙක්. උන්වහන්සේ කේසිට කතා කරේ අශ්වය දමනය කිරීම පැත්තෙන්. ඒ වගේම සෝන කියලා ස්වාමීන් වහන්සේ කෙනෙක් භාවනා කරලා ඒ භාවනාව අත්හැරලා යන්න ලෑස්ති වෙනකොට උන්වහන්සේ ඒ භාවනාව ගැන අහන්නේ නැතුව උන්වහන්සේගේ ඒ සෝන ස්වාමීන් වහන්සේගෙන් අහනවා. සෝන හොඳයි ඔබ දැන් යන්න හදන්නේ භාවනාව සාර්ථක වෙන්නේ නැහැ කියලානේ. එහෙනම් සෝන ඔබ විහි කාලයට මොනවද කරේ? උන්වහන්සේ ඇහුවේ නැහැ වෙන විස්තරනේ චතුරාර්ය සත්‍ය තේින්නේ නැද්ද නුවන් අවබෝධ වෙන්නේ නැති ඒවා ඇහුවේ නැහැ. ඔබ මොනවද කරේ කියලා ඇහුවම සෝන ස්වාමීන් වහන්සේ කියනවා මම වීණා වාදකයෙක් කියලා. උන්වහන්සේ ඒ අනුව සෝන ස්වාමීන් වහන්සේට තේරුම් කරනවා මේ වීණාවක් ඕනට වැඩිය සත්තද වුණොත් ඒකෙන් හොඳ සත්‍යයක් එන්නේ නැහැ නේද කියලා. තත් බුරුල්ලුනොත් එහෙමත් වෙන්නේ නෑ නේද කියලා අහලා උන්වහන්සේ මැදුම් පිළිවෙත සෝණ ස්වාමීන් වහන්සේට දේශනා කළේ ඒ විදිහටයි. එතකොට ඒ එක එක පුජ්‍යලයාගේ විදිය හැටියට ඒ වගේම ඒ පුජ්‍යලෝ කරපු රැකියාවන් වල අනුව උන්වහන්සේට පුළුවන්කම තිබුණා ඒ අනුව කතා කරලා ඒකේ පැහැදිලි කරලා දුන්නාම අනිත් අයට අවබෝධ වෙන විදිහට තේරුම් කරලා දෙන්න. ඉතින් ඒ වැනි ශාස්ත්‍රෝන් වහන්සේ කෙනෙක් අපි අනුගමනය කරන්නේ ඒ වගේම උන්වහන්සේගේ අනුශාසනා ප්‍රාතිහාර්යයේ ප්‍රධානම දේ තමයි අපි මේ නිවන කියලා දෙයක් උන්වහන්සේ අපට මේ ඉදිරිපත් කළා කියලා. ඉතින් මේ නිවන කියන එක ඉදිරිපත් කළේ උන්වහන්සේ චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් පස්සේ කෙනෙකුට යම් කිසි විදියක නිවීමක් ඇතුව මොකද මේ ජීවිතය උන්වහන්සේ දේශනා කරලා තියෙනවා මානවත්වයක් ලැබීම ඉතාම දුර්ලභයි කියලා. ඒ දුර්ලභ ගුණය අපි පාවිච්චි කරන්න හොඳ නෑ අනේ අපොයි සීයා කියලා. එහෙමනම් අපි තීරු ගන්න ඕන මේ මිනිස්සෙක් වශයෙන් උතුම් මිනිස්සෙක් කියලා මේ නිවන ධර්මය සාක්ෂාත් කිරීමෙන් අනතුරුව කොහොමද අපිට ඉතුරු මේ ජීවිතේ ඉතුරු කොටස අපි යහපත් ජීවලා ඒ වගේම සංසුන් තමන්ගේ ඇත්තටම මේ චතුරාර්ය සත්‍ය අවබෝධ වෙනකොට අහලා තියෙන්නේ කෙනෙකුගේ ආධ්‍යාත්මික පැත්ත සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්න ඕනේ කියලා. ඉතින් එවැනි වෙනස් වීමක් අපි තුළ තියෙනවාද කියන එක තේරුම් ගන්න උත්සාහය තුළ අපි ශාස්ත්‍රෝන් වහන්සේ අනුෝගිය නියම ගෝලය නිතිට අපිට තේරුම් ගන්න පුළුවන් වෙයි කියලා හිතෙනවා. ඒ නිසාම අපි මේ නිවන කියන එක ගැන පොඩි තේරුම් ගැනීමක් කරගත්තොත් හොඳයි කියලා හිතෙනවා. ජයන්ත මහත්ම තේරුවන් සරණයි. හොඳයි. ඒ වගේම ඇත්තටම යම් පුද්ගලෙක් හොඳ ගුරුවරයෙක් වෙන්නේ හොඳ ගෝලියොන් ටිකක් හැදුවට පස්සේ තමයි හොඳ ගුරුවරයෙක් කියලා කියන්න පුළුවන්. නැත්නම් ගුරුවරයා කොච්චර හොඳද කියලා මනින්ද මිනුමක් කොහෙත්ම ඇත්තේ නැහැ. ඒ ඊට අදාළව ගෝල පරම්පරාවක් ඇති වුණේ නැත්තම්. ඉතින් ඒක නිසා ඒකම තමයි පච්චේක බුද්ධ සම්මා සම්බුද්ධ කියන දෙකේ මූලිකම වෙනස. දැන් පච්චේක බුද්ධ කියන තැනදී ඒ බුදුරයාගෙන් ධර්මය අහලා නිවන් මාර්ගයට පිළිපන්න කෙනෙක් හම්බ වෙන්නේ නැහැ. නමුත් දැන් සම්මා සම්බුද්ධ කියන ඒ උත්තමයාගේ තියෙන විශේෂම ලක්ෂණය තමයි ඒ සාස්ත්‍රෝ ගුණය ඉතාම විශාල වශයෙන් උතුම් වශයෙන් පිළිගනු වෙන්නේ ඒ අනුවගේ ඒ ධර්ම අනුවගේ ඒ යන්නීම් අනුවගේ ශිෂ්‍යයන් ඒක ඒ ප්‍රතිපදාවන් පිළිපදලා ඒ අනුවගේ ඒ අනුව ගිහින් ඒ කියන ඉලක්කය කරා ළඟා වෙච්ච අරහත් භාවයට පත් වෙච්ච තමන් පසුපස යන්නන් එහෙමත් නැත්නම් ඒ ධර්මයේ ඒ විදිහට ප්‍රයත්නක කරන්නන් ඉන්දන් තමයි ඒ සාස්ත්‍රීය භාවය අපිට ඇත්තම මහත් ලෙස කැපිපෙන. ඉතින් ඒක නිසාම ඒ නිවන කියන තැනට යන්න බුදුරජාණන් වහන්සේ දක්වපු අපිට මාර්ගය පිළිපැදීම තමයි සාස්ත්‍රීය මහත්යේගේ සාස්ත්‍රීය ගුණය මතු කරන් තියෙන විශාලම දෙයක්. ඒ කියන්නේ ඒකෙන් තමයි ඒ සාස්ත්‍රීය භාවය තවදුරටත් මේ කාලේ වෙනකොටත් මතු කරන්න පුළුවන් වෙලා තියෙන්නේ ඒ මාර්ගයේ තාම පවතින හින්දා. ඒ වගේම අපි විශ්වාස කරන මේ මාර්ගයේ ගිය ඒ ශ්‍රාවකයන් අද ජීවමානව ඉන්නවායි කියලා. ඉතින් ඒ අනුව අපිට සාකච්ඡාවට එන වෙන්න පුළුවන් සතුන්වහන්සේ අපිට පෙන්ලා දීපු පාරේ අපි යන්නේ කොහොමද? ඒ යෑම හරහා අපි මේ සාහසත්වය තවදුරටත් ඉස්මතු කරගන්නේ කොහොමද කියන එකට අපි සාකච්ඡාවකට එන්න බෙමු. මම කැමති තේන මහත්මයා ඔබතුමාට යොමු වෙන්න ඒ කාරණා සම්බන්ධයෙන් ටිකක් කරුණු ටිකක් පැහැදිලි කරන්න. තේන මහත්මයා දරුවන් සර්ණයි. දරුවන් සර්ණයි. ඔයත් අවශ්‍යම මේ සාස්ත්‍රය ගැන ගුරුවරයෙක් සුදුසුකම් ටික අපි බලනවා නම් අපි දන්නවා ගුරුවරු ඉන්නවා අපිට හැමෝටම ගුරුවරු ඉන්නවා. එක කාලයකට ගුරුවරු ඉන්නවා සමහර ලාවට එක දවසකට එක කාලයකට සුළු වෙලාවකට ගුරුවරු ඉන්න පුළුවන් මොකද ගුරුවර කියන්නේ අපි යම් කිසි දෙයක් අහලා ඉගෙන ගන්න කෙනෙක් ගුරුවර කැටේට ගන්න පුළුවන් කෙනෙක් මගේ හැඟීම මේ ගුරුවරයෙකුගේ තියෙන සුදුසුකම් බැලුවොත් ගුරුවරයෙකුට තියෙන ඕනේ සුදුසුකම් අපි දන්නවා එකක් තමයි ගුරුවරයා හැමතිම ගෞරවයට සුදුසුක් වෙන්න ඕනේ. මොකද ගෞරවයට සුදුසු නැත්නම් අපි ඒ ගුරුවරයා ගැන හොඳ කෙනෙක් ගෞරවයක් නැත්නම් අපි ආතියන දේ අහන්නේ නැහැ. ඉතින් බුදුහාමුදුරුව ගැන බලුවහම බුදුහාමුදුරුව හැමතිම ගෞරවයට සුදුසුයි. බුදුහාමුදුරුවන්ගේ සියයන් මේ තුන් ක්‍රියා පිළිවෙල ඔක්කොම හැමදේම අපිට ගෞරවයට සුදුසුකම ඒ බුදුහාමුදුරන්ගේ තියෙනවා. ඒ කියන්නේ බුදුහාමුදුරුව ඒ ඇතින් ගුරුවරයෙකුට තාම සුදුසුකමක් තියෙනවා. ඊළඟට අපි බලන්න මේ ගුරුවරයාගේ තව තියෙන එකක් තමයි ශිෂ්‍යයා කෙරෙහි සෙනෙහසක් තියෙනවා. ඒ කියන්නේ එයාගෙන කරුණාවක් සෙනෙහසක් තියෙන කෙනෙක් වෙන්න ඕනේ ගුරුවරයා. දැන් අපි බැලුවොත් දැන් පොඩක් ගුරුවරු මම දැකලා තියෙනවා යම් කිසි ප්‍රශ්නයක් ඇහුවාම එයාට උත්තර දෙන්න බැරනම් එයාට පොඩ්ඩක් තරහ යනවා. ඉතින් එහෙම දේවල් තියෙනවා. නැත්නම් ශිෂ්‍යයා මොකක් හරි වැරද්දක් කළොත් ඒකට තරහ යන්න පුළුවන්. නමුත් බුදුහාමුදුරුවෝ ගැන බලුවාම දැන් දිලුක් මහත්මයා පෙන්නලා දුන්නා ආලෝක කියන ඒ සදබල යක්ෂ ගෝත්‍රිකයන්ගේ දෙන ඒ වෙනුම් ඇහුවත් ඒ ආලෝක කෙරෙහි තියෙන සේනාසින් නැත්නම් කරුණාවෙන් කිසිම සිතේ කිසිම වෙනසක් කරගන්න නැතුව එයාට කියලා දෙන්න ඕන ධර්ම කියලා දුන්නා. ඉතින් මේ අතින් බලනකොට බුදුහාමුදුරන්ගේ ශාස්ත්‍රීය ගුණය ඉතාම වටිනවා. ඉතින් මේ ගුණ යම් කිසි කෙනෙක් ගුරුවරයෙක් වෙන්න ඕන නම් මේ ගුණ තියාගන්න ඕනේ. ඒ වගේම තමයි තව එකක් තියෙනවා ගුරුවරයා දකිනකොට අනිත් එක්කෙනාට ඒ නරක වැඩ කරන්න බය ගැතියක් ඇති වෙන්න ඕනේ. මම දන්නවා සමහර ගුරුවරු ඉන්නවා ඒ ගුරුවරු දකිනකොට අපිට ඉස්කෝලේ දුනත් වැරදක් කරන්න හිතෙන්නේ නැහැ ගුරුවරයා ඉන්න තැන. හරි පේනද කියලා හිතලා හරි. ඉතින් බුදුහාමුදුරුව ගැන බැලුවහම බුදුහාමුදුරුව ඉන්න තැනක අපිට කිසි පවක් කරන්න හිතෙන්නේ නැහැ. ඉතින් මේ අතින් බලනකොට බුදුහාමුදුරුව මේ ගුරු තත්ත්වයක ඉතාම සුදුසු මට්ටමක ඉන්නවා. ඉතින් යම් කෙනෙක් ගුරුවරයෙක් වෙන්න උත්සාහ කරනවා නම් ඒ ගුරුවරයෙක් වෙන්න උත්සාහ කරන එක්කෙනා මේ සුදුසුකම් ඇති කරගන්න ඕනේ කියලා තමයි මට හිතෙන්නේ. ඉතින් අපි ගුරුවරයෙක් අපි හැමෝටම ගුරුවරයෙක් වෙන්න බෑ. නමුත් අපිට ශිෂ්‍යයෙක් වෙන්න පුළුවන්. මේ ශිෂ්‍යයෙක් වෙනවා නම් අපි ඒ අපි තෝරගන්න ඕනේ අපිට ගෞරවයක් කරන්න පුළුවන් කෙනෙක්. අපි නැත්තම් කොම්පීගෙන නටාගෙන යන කෙනෙක් කොයිතරම් හොඳ දෙයක් කිව්වත් අපේ හිතට ඒක වදින්නේ නැහැ. මොකද එයාගේ කලකිරියාව අපි කැමති නැති නිසා කොයිතරම් හොඳ බුදුහාමුදුරුවෝ කියපු ධර්මයක් කිව්වත් අපි හිතන්නේ මේ මිනිහා බොරුවක් කියනවා කියලා. මොකද එයාගේ ගෞරවයට අපි සුදුසු නැති නිසා. ඉතින් මේ හින්දා අපි දැනගන්න ඕනේ අපි අනිත් මේ බුදුහාමුදුරන්ගේ ධර්මය හොඳට ඉගෙනගෙන ඒවා පිළිපැත්තොත් එතකොට අපිට මේ අපි අපේ ගෞරව වෙන්න අපි වෙන කාටවත් ගෞරව වෙන්නේ තමුන්ට තමුන්ම ගෞරව කරගන්න පුළුවන් කියනවා මම හොඳයි කියලා හිතන තමුන්ටම ආත්ම තෘප්තියක් ලබා ගන්න පුළුවන් තත්ත්වයකට අපිට ඇති වෙන්න පුළුවන්. ඒ වගේම තමයි අදිත් ඒකත් අපි කරුණාව මෛත්‍රිය පුරුදු කරගත්තොත් ඒක ඒ අපිට අරිත්තයට උදව් කරන බැරුණත් අපි අපිටම උදව් කරගන්නවා. මේ තියෙන ගුණධර්ම පොලිස්සු තියෙන ගුණධර්ම ගැන බැලුවාම මේ ගුණධර්ම අපිට අපේ තුලින් පතු කරගත්තොත් ඒක අපිට අනිත්‍යයට උදව්වක් වගේම අපිටත් උදව්වක් වෙනවා කියන එකයි මගේ අදහස්. තේරුම් ගන්න. තේරුම් ගන්න බොහොම දෙයක් මත අත් වශයෙන්ම අපි මුලින්ම කතා කරේ දැන් අනිත් ගුරුවරුන් ප්‍රජා මහත්ය කියන ඒ සාස්ත්‍රයේ සම්මදෙනෙක් මෙලව සරලවත් සුගතියකින් ඉන්නවා නැත්නම් ඊට හොඳින් ගත කියන සත්‍යධර්මයේ දේශනා කියනවා මේ සම්ප්‍රදාය වාස්තුවේ විශේෂම වෙනසනේ මේ නිර්වාණය කියලා මේ සියලු දුකින් මිදීමේ මාර්ගය දැනවීම ඉවත් කරන මාර්ගය කියලා දීප්තිය. ඒකින් තමයි විශේෂත්වයක් කියන්නේ සම්මා සම්බුද්ධ ඥානවන්තයෙක් ඉරුණක් අපි කලින් කතා කරා වගේ ගෝලයන් ඉස්සෝ දුක්සන් ගෝලයන් නම් අපි ගෝලෙ. එහෙම නම් අපි ගෝලයන් එක අනිත් සාස්ත්‍රන් වහන්සේකින් වෙනස්ව බුද්ධජනන් වහන්සේගේ සාස්ත්‍රයේ යටතේ මේ නිර්වාණය කියන පැත්තට යොමු වෙන්න කොයි විදිහටද අපි එහෙම යොමු වෙමින් සාස්ත්‍රයේ ಗುಣ මතු කරගන්න ඒ ආකාරයෙන්ද එයා දරන්න ඕනේ කියන එක තමයි අනිකන් අපිට සහෝදරවත් සාකච්ඡා කරගත්තු එකේ තියෙන්නේ. හොඳයි මම යොමු වෙන්නම් මට. ඔව්. යැ. ඔය දැන් තවද මතක ගන්නන්නේ. හද. තේරුවන් සන්නයි දැන් තවත් මේ හැම දෙයක්ම ඔය දැන් තවත් අපි හොඳ තැනකට ගෙනාවා. එතන මේ චිත්‍ර මාත්‍යත් අපිට තුමේගේ මේ දෙවෙනි එකගත් වෙලා අවස්ථාවේදීත් අපි මතක කරා මතක් කළා මේ නිර්වාණ ධාතුව නිර්වාණේ කියන මේ ඒ නිර්වාණය අපිට පෙන්වුම් කරපු වෙනම මේ සත්‍යයට පෙන්වුම් කළ තථාගතයන් වහන්සේ අපි එතෙන්ටයි යොමු වෙන්න ඕනේ කියන කාරණාව. ඉතින් මට අතනම මේ දේශනාව සාකච්ඡාව අහගෙන ඉනකොට හිතුණා උන්වහන්සේ විශ්වයේ කොතන හිටියත් කිසියම් සත්වයක උපකාරයක් ගන්න ඕන නම් එතෙන්ට ගිහිල්ලා එහෙම නැත්නම් එතෙන්ට මනස යොමු කළා හෝ උන්වහන්සේ උපකාර මේ උන්වහන්සේ උපකාර කළා. ඒ කරනකොට උන්වහන්සේගේ සිත තුළ කිසියම් දෙයක් තිබුණාද? කිසිම බලාපොරොත්තුවක් කිසිම දෙයක් තිබුණාද? අපි කවුරුත් දන්නව නැහැ කියලා. ඉතින් ඒක හිතලා බලන්න කිසිම බලාපොරොත්තුවක් නැහැ. උන්වහන්සේ මේ සත්‍යය කෙරෙහි මහත් වූ මෛත්‍රියෙන් ඒ සත්‍යයා කිවස්සනමතක සංසාරයක්ම දැකලා උපකාරයක් කරේ. ඉතින් මම කොච්චර වෙනස්ද? මම මේ යම් යම් කර්ම දැන් කරනවා. ඒකට ඒ කරන හැම දෙයක් තුළම මේ කිට්ටු කරනවත් බෑනේ. ඉතින් මම අපිට මේ මට්ටමටවත් ධර්මයට යොමු වෙච්චාට වැඩි ටිකක් වෙනසක් හොඳක් අවශ්‍ය තිබුණා වුණත් මා කරන හැම ක්‍රියාවක් තුළම මේ කිසියම් බලාපොරොත්තුවක් කිසියම් මේ සංකත බවක් තියෙනවා. එතකොට මම ඒක ඒ විදිහට කිව්වේ පොඩි අවතීනයක් ලබා ගන්න මේ නිර්වාණය ගැන කියනකොට හල නිර්වාණ සූත්‍ර කීපයක් තියෙනවානේ. මේ නිර්වාණ සූත්‍ර වල කියනවා තථාගතයන් වහන්සේ අනේපුජාරාමයේ වැඩ ඉන්න කාලේ භික්ෂුන්ට නිවන පිළිබඳව බොහෝ විට කරුණු මතක් කරනවා කියලා දෙනවා. ඒ කීම හේතුවෙන්ම මේ වික්ෂුන් උනන්දු කරනවා, ඒ වගේම වික්ෂුන් සතුටු කරනවා කියලා. ඉතින් ඒ කීප සූත්‍ර ගන්නවා තියෙනවා. ඉතින් ඒක එක්තරා එක සූත්‍රයක් වුණත් මම මතක් කරගත්තොත් එහෙම කිව්වොත් ඒකේ කියනවා ජනතු මහත්තයෙන් පුළුවන් මේ පාළියෙන් උදව් ගන්න. මොකද සිංහල ට්‍රාන්ස්ලේෂන් කොහොමද? අත්ති භික්කවේ අජාතං අභූතං අකතං අසංකතං නොවේ තං භික්කවේ. අභවිස්සා අජාතං අභූතං අකතං අසංකතං නයිද ජාතස්ස භූතස්ස කතස්ස සංකතස්ස නිස්සරණං පඤ්ඤායේත. යස්මාච කෝ භික්කවේ අත්ති අජාතං අභූතං අකතං අසංකතං තස්මා ජාතස්ස භූතස්ස කතස්ස සංකතස්ස නිස්සරණං පඤ්ඤායේති ඉති. ඔක්කොම සාස්ත්‍රේ නොකර තෝරන ජන දුහත මම වතු කරන ඕනේ වචනේ මම හිතෙන් ගන්නම්. ඔබ බලන්න ඒක දිගටම අසංකත කියන වචනේ තිබුණා නේද? සිංහල ට්‍රාන්ස්ලේෂන් එක කියන විදිහටම කියන්නේ මේ කිසිවකින් නොකරන ලද ප්‍රත්‍යෙන් අසංකත වූ නිර්වාණ ධර්මයේ කියන කාරණාව. ඉතින් එන්නේ ඒ නිර්වාණ ධර්මයේ අසංකත ධාතුව කියන දේ තථාගතයන් වහන්සේ විසින් දැකලා අපිට අපි යන්නේ දුකින් ඉන්න සතුන්ට මතක් කළා කිව්වා කියලා දුන්නා. එහෙනම් මම මේ සූත්‍රයෙන් ඉවතර ගිහිල්ලා මට අද මතක ගන්න කාරණාවක් එක් කාරණාවක් මම සාකච්ඡා මණ්ඩපයට ගෙනියනවා. මේ සංකත අසංකත කියන දේ අපි තේරුම් ගමු අද මේ සාකච්ඡාව තුළ. මේ බුදුරජාණන් වහන්සේගේ ගුණ කතා කරන්න ආපු අපි ඒ ගුණ ගැන කතා කළා. අපි උන්වහන්සේ පිළිබඳ ශ්‍රද්ධාවක් ඇති කරගත්තා. දැන් උන්වහන්සේ විසින්ම දේශිත මේ වැදගත් ධර්ම කාණ්ඩයක් අපි අද දවසේ ඉතුරු කරගමු. අද වශයෙන් මේතෙන්දී අපි විශ්වාස කරගන්න බලමු බුදුහාමුදුර කොහොමද මේ සංකතය සහ සංකතේ තේරුම් කළ දෙන්නේ කියලා. තීනිමානි වික්‍රේ සංකතස්ස සංකත ලක්ෂණානි කියලා බුදුහාමුදුර කියනවා. සංකතය කියන එකේ ලක්ෂණ තුනක් තියෙනවා කියලා. මේ ලක්ෂණ තුන තමයි උපාදෝ පඤ්ඤායති වායෝ පඤ්ඤායති තිතස්ස අඤ්ඤසත්ත පඤ්ඤායති කියලා. ඉතින් මම මේ දැනට මතක කෙටි කරලා මට එන්නුම් දැනට මතකම දෙන්නම්. ඒක තේරුම හැටියට කියන්නේ මේ සංකතේ හට ගැනීමක් තියෙනවා. හට ගැනීමක් තියෙනවා උපාදෝ ගෙවියමක් තියෙනවා වයෝ පඤ්ඤාති. ඊගාට තමයි කියන්නේ තිතස්ස අඤ්ඤසත්ත කියලා කියන කාරණාව. තිතස්ස අඤ්ඤසත්ත පඤ්ඤායති. මම නතර වෙන්න ඕනේ එතනයි. මොකද මේ තිතස්ස අඤ්ඤසත්ත පඤ්ඤායති කිව්වම අපි තේරුම් ගන්න ඕනේ. ඉතින් තිති කියලා කියන්නේ පැවතෙනවා කියන කාරණාව කියලා අපි දන්නවා. අඤ්ඤතා කියන්නේ වෙනස් වීමක් තියෙනවා. ඒතකොට මේ සංස්කාර කියන දේ මේ සංකත කියන දේ සංකාරනේ සංකත කියන දේ ඇතිවීම සහ නැතිවීම කියන දෙකට අමතරව උපාදෝ වය කියන එකට අමතරව එතන තියෙන මේ තිති කියන මේ තත්ත්වය. ඒක තිති කියන தත්ත්වය මේ හරි වැදගත් කියලා මට හිතෙනවා. මේ අපි ඉතාලියක් කතාවක් කියන දේ මේ සංකත කියන එක ගැන කතා කරේ. අසංකත කියන්නේ කිසිම ඔකී අනිත්‍යත්ව. ඉතින් ඒක අපි දන්නවා. ගන්නවා කියන පිට හිතා ගන්න පුළුවන්. තිනිමානි බික්කෝ අසංකත අසංකත ලක්ෂණානි න උපාදෝ පඤ්ඤායති න වයෝ පඤ්ඤායති න තිතස්සඤ්ඤ සත්ත්ව පඤ්ඤායති කියන්නේ. ඒකට ඒවා නැහැ කියන එක නේද කියන්නේ. ඒකට අපි අසංකත ගැන සංකතය ගැන කතා කරොත් මේ සංකතය කියන්නේ තුන්වෙනි එක හරි වැදගත් කියලා කියන ජාන මාත්‍ය අපි පසුගිය සාකච්ඡා වලටත් සම්බන්ධ කරගෙන පුළුවන් ද දන්නේ. කියමුක සූත්‍රය වැනි දේවල් වලට. මොකද මේ කියන්නේ? අර උපත්ති උපාදෝ වයෝ කියන එකට අමතරව මේ තිතස්සඤ්ඤ සත්ත්ව ලක්ෂණක් තියෙනවා. මේ තව මොකද්ද පවතින ගතියක් තියෙනවා. මේ ගැන පොඩ්ඩක් කතා කරන්න යමු මොකද කියන්න තවද? තිරුවන් සරණයි. හොඳයි තිරුවන් සරණයි. මම හිතනවා අපි කල්‍යාණ මිත්‍රන් කියමු වෙලා අදහස් අරගෙන පස්සේ එකතු කරගෙන සාකච්ඡා කරමු සහෝදරවත් කියලා. හොඳයි මම කැමති වසන්ත මහත්තයාට යමු වෙන ඇත්තටම වසන්ත මහත්තයා මේ අපි මේක පොඩ්ඩක් අහලා තියෙන දැන් මේ සංකත එක ලක්ෂණ කියන ටික එතන විශේෂයෙන්ම මේ උපාදය වයස් ඒ වගේම ඒ අතරතුර චිත්තස්ස අඤ්ඤතත්ත්‍ං පඤ්ඤාය කියන කොටස ගැනත් ඔබතුමාට අවස්ථාවක් දෙනවා අදහස් දක්වන්න. හොඳයි සිරුරන් සර්ණා පිළිගුණාතම ඇත්තටම අපි අවකාශකාවදී කරුණ ගොඩාක් හෙද්ද කරන ඇවිල්ලා ඒක පස්සේ කෙනෙකුට ගලවත් මහත්ය අපි පස්තර යොමු කෙරෙව්වා මේ උත්සාහය සිසිය බංක කියලා. ඒක උත්සාහයක් තියෙනවා. ඒ කියන්නේ ඕනම සංකතයක ලක්ෂණයක් තමයි ඒක. ඉදීමක් තියෙනවා. වෙනස් වෙලා යන ස්වභාවයක් තියෙනවා. ඒ වගේම ඒකේ ගැටීමක් තියෙනවා. ඒක උපදී ඒ කියන්නේ අපි පරවගත්ත දෙයක් තමයි ඉතින් තියෙන්නේ. නමුත් අසංකත ධාතුවේ නිවන නූපදින ස්වභාවයක්. ඒකවල ඒක දෙයක් නැති දෙයක්. ඒක නැහැ කියනවා නෙමෙයි නූපදිනම කියන එක. නැහැ කියුවොත් ඉරම දෙයක් නැති වීම. ඉරම දෙයක් නැති වීමක් නෙමෙයි. ඒකත් දැන් මෙතනත් ඇත්තටම කියන උපාදේ පඤ්ඤායිති කියලා කියන උපදීමක් තියෙනවා. ඉස්සල් ගන්න අපිට ගැට ගන්න පුළුවන් නම් කියන උපදීම තියෙනවා. රූපේ උපදීමක් හට ගැනීමක් තියෙනවා. වේදනා අවසංඥා අසංකාර පංති පාදානත් ඡන්දයේ උපදීමක් තියෙනවා. ඒ වගේම පංච පාද ඒ වගේම ඒක නැති වෙනකොට තියෙනවා. ඒක දුක් ඉපදුනොත් දැක් නැති වෙනවා. ඒකත් තමයි. ඒක සාමාන්‍ය ලෝක ස්වභාව සංකතික ස්වභාවයේ ලෝක ස්වභාවයේ ලෝකේ ඉඳ අපි කාම ලෝකේ රූප අරූප මේ තුන් ලෝකයෙන් පොදු දෙයක්. ඒ වගේම දැන් අර ඉතින් අපිට කියව මේ තුන්වෙනි එක මේ වෙනස් වෙන පිටස්ස කියන්නේ තියනවා අඤ්ඤතත්ත්‍ය කියලා කියන්නේ ඒක වෙනස් වෙන ස්වභාවයක් පවතින. ඒක තියනවා කියලා ගත්තොත් ඒක වෙනස් වෙන ස්වභාවයක් තියෙන එක තමයි ඒක කියන්නේ. බෝ ඔය තුනෙන් එකක්වත් නෙවෙයි. ඔය තුනේ එකක්වත් නිරෝධය නම් එතකොට Nirodha ගැන බුදුජානක මහත්මිය කියලා කියන දෙලදිකුත්. නමුත් එය තුනම තියෙන්නේ සංකත ධාතුව ගැන මේ ලෝකේ ඉන්න අපිට දේශනා කරගෙන උන්වහන්සේ ගියා. හැබැයි නිවනට එන්න ওই ටික දැනගෙන යනවා. නමුත් දැන් සිත් අත ගන්නවා සිත් නැතිවෙන. ඒවත් පවතිනවා. ඉතින් කිසි කාල තියෙනවා අපි ඉගෙන ගත්තා. ඒ කියන්නේ සිත්පත් මේක කාලය වර්ම ඒ ඔක්කොම මේ ධර්මයේ ඉගෙන ගන්න කියන ධර්ම ඥාන ලබා ගන්න උන්වහන්සේ පැහැදිලි කරන දුන්න කොටල්. ඒකවලදී අවස් සිතස්යන් අන්‍යතත්ත්ව සංඥාති කියන ඒ ගැන ප්‍රඥාවතුනා. ඒ කියන්නේ වෙනස් වෙන ස්වභාවයෙන් නැත්නම් වෙනස් වෙන පවතින දෙයක වෙනස් වෙන ස්වභාවයක් තියෙනවා කියන්නේ ඒ කියන්නේ නිරෝධය නම් නෙමෙයි. ඒ නිරෝධය කියන්නේ නම් නූපදින ස්වභාවය. එතකොට චතුරාර්ය සත්‍ය ඥානයට එනකොට සත්‍ය ඥානය කියන්නේ මොකක්ද කියන එක තේරුම් ගන්න නම් ඉගෙනත් පැහැදිලි වෙන්නේ ඒකෙන් සමුදේ දකින්නේ. ඉති රූපං. ඒ වගේම ඉති රූපස්ස සමුදේ. ඒක සමුදේ දැක්කොත් නිරෝධය තියෙනවා. සමුදේ එදු නැත්නම් හටගෙනීමක් නැහැ. නමුත් හටගත්ත දේ නැති වෙන එක නෙමෙයි. හටගත්ත දේ නැති වෙනවා කියොත් අපි ලෝකෙට අහු වෙලා සංකත ධාතුවේ ධර්ම කතා. නමුත් විද්‍යාන් වහන්සේගේ පරිච සමෝපාදී දර්ශනේ තියෙන්නේ නිරෝධය. නිරෝධය කියන්නේ නූපදින ස්වභාවය. හත හත නොගත්ද මෙහෙම දෙයක් ඉදුල් හේතු නොයදුනොත් හත ගැනීමක් නෑ කතාවකුත් නැහැ. ඉතින් ඒක ඒ වගේ දෙයක් තමයි මට තේරෙන්නේ. ඉතින් ඉතින්සා නිවන ගැන කතා කරනකොට නිවන ධාතුව ගැන කතා කරනකොට ප්‍රාප්ති සාසු මහන්සිය විතරයි. අපේ සාසු සම්මා සම්බුද්ධයන් වහන්සේ වික්‍රමයි ඔය ගැන දේශනා කළ තියෙන කිසිම සාසු මහන්සිය කෙනෙක් මේ ගැන කතා කරලා නැහැ. කතා කරන්නේ ගන්නෙත් නැහැ. ඒ කියන්නේ ඒගොල්ලන්ට ඒක ලෝකේ ගැනම කතා කරනකොට ලෝකේ හොඳ නරක දෙක කියලා දෙනවා. ඉදිරි ලෝක ගැන කියලා දෙනවා. නමුත් කාම ලෝකයේ, රූප ලෝකයේ, අරූප ලෝකයේ තියෙන තුන් ලෝකෙම නිවන ධමයක් සුදුරියනක් දේශනා කළේ එතකොට කිසිම ආගමක තියෙනවා මෛත්‍රිය වඩනවා කරුණාව දිදා උපේක්ෂාවේ ධර්ම විවරණ තියෙනවා. නමුත් ඒගොල්ලෝ කිසි කෙනෙකුට බ්‍රහ්ම ලෝක වලට ගියත් ඒගොල්ලන් නිවන් අවබෝධයක් තියෙනවා. මොකද ඒගොල්ලෝ මේ දර්ශනය දනන මේකෙම දුක්ඛින්ච අනුපගම් කියනවා. දර්ශන සම්පන්න දර්ශනයකින් තොරව නැත්තම් සක්කාය දිට්ඨිය දුර වෙන්න දුක්ඛ සම්පන්න වෙන්න ඉතිරිකට තමයි නිවන් මාර්ගය ගැටෙන්නේ. ඒ දික්කිය කියන්නේ දික්කිය දික්කිය කියන්නේ සක්කා දික්කිය දුර්වලා කියන්නේ මේ දුර්වලා ඒක සම්මා දික්කිය තුලින් සම්මා දික්කිය ධර්මණු කරගෙන අපි වදන හැම දහමක්ම කියන්නේ අපි මෛත්‍රී හරි කරුණාව එකක්ම ඔන්න නිවන මාර්ගයේ තමයි කියලා කියන්නේ සංකත ධාතුවෙන් අසංකත ධාතුවට පත්වීමේ මාර්ගයකට පත් වෙනවා කියන තමයි මම කල්පනා කරනවා මේ සංකත ධර්මයේ කියන්නේ පටිච්චසමුප්පාදය. අපිට අවිද්‍යාව තියෙනවා නම් අවිද්‍යා පත්‍ය සංකාර හේතු ඵල දහම. හේතු තියෙනවා, හේතු තියෙනකොට ඵල තියෙනවා නෙමෙයි. හේතු ඇති වෙනවා ඵල ඇති වෙනවා. හේතු ඇති වෙනවා ඵල ඇති වෙනවා. එතකොට ඒක තමයි සංකත කියන්නේ හැදෙනවා. මේ හේතු සහිත හේතුඵල ධර්මයක් පටිච්ච සමුප්පාදය. එතකොට මොනවද හැදෙන්නේ කියලා බලනකොට ඔතන තියෙන්නේ රූප වේදනා, මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන, මේ ඔක්කොම හැදෙන දේවල්. එතකොට විඥානය හැදෙන්නේ නාම රූප තියෙන තැන, නාම රූප තියෙන තැන විඥානය හැදෙනවා. එතකොට ඒකුල්ලන්ට එක එකන හේතු කරගෙන ඒ විදිහට හැදෙන නිසා මෙතන සම්පූර්ණම තියෙන්නේ පටිච්ච සමුප්පාදය. මොකද හැදෙන්නේ පංච උපාදානස්කන්ධය. එතකොට කදීරි කෙනෙකුට නම් ඉතින් ඇතුළුන එකම දේ තමයි පංච උපාදාන ස්කන්ධය. ඊළඟට සිතස කියන එකට මම හිතන්නේ දැන් සංකත ධර්මය කියන්නේ ඉතින් ඕකට තමයි ලෝකේ කියන්නේ. පටිච්ච සමුප්පාද ලෝකේ කියන්නේ අනේ තවත් විදිහකට ගත්තොත් කියන්න පුළුවන් පංච උපාදාන ස්කන්ධය කියලා. සිතක් පංච උපාදාන ස්කන්ධ සිතක් කියලා කියන්න පුළුවන්. එතකොට අසංකතේ කියන තැනට යනකොට ඉතින් එකක්වත් හතගන්නේ ඔය ඔක්කොම වලින් තොරයි. ඒ කියන්නේ දැන් වසන්ත මහත්තයා ඒක කිව්වා නිරෝධයක් එතන තියෙන්නේ. මේක කියවෙනම නැති වෙලා. එතකොට මැද තියෙන එකට කියනවා නේද සුද්ධ ධම්මා පවත්තම් තී කියලා. එතකොට සුද්ධ ධර්ම පවත්තන පවක් සුද්ධානන්තේ මේ දේශනාවල තිබුණු බවයි මගේ මතකය. එතන කියනකොට දැන් අපි මේක ගන්න පුළුවන් වෙන ගොඩක් දැක්කොත් වෙන ගොඩක් කියන තැන ඉතින් පවත්තම් කිය වෙනකොට ඒකට අලුත්ෙන් ඇතුළු වෙනවා අලුත්ෙන් ඉතුළු ඇති වෙනවා ඇතිවෙච්ච වෙන දෙවිලු බින්දෙනවා අපිට ඒක තේන්නේ නැහැ. එතන බලන කෙනාට තේින්නේ දැන් කය ගැන කියන්නේ මේක වෙන ගොඩක් කියලා කියනවානේ වෙන ගොඩක් වගේ කියලා. එතකොට එතන මම කල්පනා කරනවා මේ අපිට තේන්න දෙයක් තියෙනවා වගේ. නමුත් එතන මුත්‍රම ඇති කියන්නේ නැති වෙන නැති වෙන එකට අලුතෙන් එකක් ඇති වෙන බවයි. ඒ කියන්නේ වෙනකොට අක්වා තියෙනවා. ඒක වන්සරණයි. ඒක වන්සරණයි. මම ගලුවත් මහත්මයා කියමින් නම් ගලුවත් මහත්මයා මතු කරගත යුතු දේ ඒ පැත්තට යනවාද නැත්නම් කොයි පැත්තටද ඔතුමාට හිතන්නේ මේ හොඳ ජයතුමාත් ඇයි මම අපි කදතුරු මේ අපි ජයතුමාත් මතකද එදා ඔයයි මමයි පදුෂ්මත් ඇයි මේ අසංග මහත්මයා අපි යම් එක කාරණයක් කරගෙන ඒ කාරණාවෙම ඉල්බගෙන අපි කතා කරා. ඒ කියන්නේ ඉල්බගෙන කියන්නේ ඒ කාරණාව තුල ඉඳලා දැන් මෙතන දහම්දුරු එහෙම නැහැ අපි සූත්‍ර දේශනාවක් කරගෙන කතා කරනවා නෙවෙයි අපිට යම තේරුම් ගන්නම කතා කරන්නේ කිනිකාර කිනිකාර අපි නම කියලා මුණපසේ යයි මොනවා ඒ හරි දේවල් ඔක්කොම කියන්නේ නමුත් සමහරවිට විවිධ පැතිවලට යනවා වෙන්න පුළුවන්. අපි තේරුම් ගන්න බලමු මෙතන ඉන්න කල්යාණ මිත්‍රයෝ ඇත්තම තිතස්ස මේ අපි කිව්වා වූ ඒ ලක්ෂණය අපිට තේරෙනවද අපි දන්නවද අපි දන්නවා උපාදෝ පඤ්ඤාති කියන යමක උපදින ලක්ෂණ උපතිංකක ලක්ෂණ තමයි උපාදෝ වය වෙනවා කියන්නේ. තිතස්ස අඤ්ඤතත්ත කිව්වම මේ වචන ආර්ථින් කෙලිම වචනෙන් ගැනීමට අමතරව තමයි ජීවිතය තුළින් පැවැත්ම තුළින් තමන් භාවනාවකදී හරි සාමාන්‍ය ජීවිතයේදී හරි මේ සංස්කාර සමගයේ සංකත ලක්ෂණය තුළ මේ තිතස්ස අඤ්ඤතත්ත ලක්ෂණය දකින්වද මේක අපි දැන් අර නිකන් වචන වලින් කතා කරනට අමතරව තමා තුළින් දකින්මින් කතා කරන්න පුළුවන් නම් තිතස්ස අඤ්ඤතත්ත කියන එකේ ඊට වැඩි ගැඹුරක් තියෙනවා කියලා හිතෙන්නේ නැද්ද? ඒක තමයි පොඩ්ඩක් බලන්න පුළුවන්. ඒ කියන්නේ අපි දන්නවා සංකාර කිව්වන් පස්සේ සංකාර වල තියෙන ඇතිවීම නැතිවීම පමණයි. සංකාර වල තියෙන ඇතිවීම නැතිවීම පමණයි කියලා මේ සමාවෙන්න මෙතෙන්දි මම කඩකුණ ඥාන දහම්තුන්ගේ වචන භාවිතා කරනවා. උන්වහන්සේ කියලා තියෙනවා සංකතයේ එහෙම. නමුත් සංකතය කියන එකේ මේ ඇතිවීම නැතිවීම දෙකට අමතරව මේ තිති කියන මේ හිතාගත්තු ප්‍රවත්මක් තියෙනවා කියලා. මේ තිති කියන්නේ හිතාගත්තු ප්‍රවත්මක්. අන්නතන ඒ වැදගත්කමක් තියෙනවා කියලා මට හිතෙනවා ටිකක්. ගැඹුරට අපි කතා කරමු කොහොමද යන්න වහත්තේ මේක එහෙම හිතන්නේ. පොඩි අපි දිහා බලමු. තමන්ගේ සංකත අවස්ථාව. ඔව් ඇත්තම දවස්මාන සංඛාර කියනකොට සංකත සංඛාර කියලා කොටසක් තියෙනවා. ඒකත් සංකත සංඛාර කියන තැනට සියලුම දේවල් වලින් සකස් වෙච්ච ටික එකතු වෙනවා. ඒ කියන්නේ ඝන ප්‍රමාණයෙන් සකස් වෙච්ච ඒවා සියුම් මේවා සියරම සංකත සංකාරවලට එකතු වෙනවා. ඔතන තියෙන සූක්ෂම ධන තමයි අපිට දැන් හිතාගත්ත හැකි අපි ඝනව ගත්ත සංකාරය. ඒ කියන්නේ අපි හිතාන හේතුප්‍රත්‍යයෙන් හැදිච්ච ලොකුවට පේන විශේෂයෙන්ම අපි රූප හැටියට ගන්න ලොකු කොටස් ටික අපිට පේනවා සම්මුති වශයෙන් ගන්නකොට මෙහෙම ඔන්න හට ගැනීමක් තියෙනවා. ඊට පස්සේ යම් කිසි පැවැත්මක් තියෙනවා. ඒ පවතින කාල ඊට පස්සේ විනාශ වෙනවා. ඒ හට ගැනීමක් විනාශයක් අතර ලොකු කාලයක් තියෙනවා. ඒ කාලේ වෙනස් වෙන බවක් දැනගන්න පුළුවන්. එතකොට තමයි අපිට ඔන්න සම්මුති වශයෙන් අපිට ඔය සංකතය කියන එක තේරුම් ගන්න පහසු වෙනවා. ඒ කියන්නේ ශිෂ්‍යෙන කෙනෙක් මනුස්සයෙක්ගේ උපත්ියේ ඉඳලා මරණය දක්වා කියලා අපි මනුස්සයා කියලා සම්මුතිය හදලා ගත්තොත් අපිට තේරෙනවා උපතක් තියෙනවා මරණයක් තියෙනවා අතරමැද තරුණ මහලෝවාදී වශයෙන් වෙනස් වීමක් තියෙනවා. ඒකෝට ඒකටත් ওই කතාව ඔහොම ගැලපෙනවා. සංකත ඒක තියෙන ලක්ෂණ ටික ඒ විදිහටම ගැලපෙනවා. ඕක ටික ටික සිත්තු වෙන්න තමයි අපිට ඕක හිතා ගන්න බැරි වෙන්නේ. දැන් අපි දන්නවා සංකත කිව්වහම අපේ චිත්ත ශක්තික ධර්ම පවා සංකතයි. ඒකත් හේතුවක්. නැත්ත වශයෙන්ම අපි දැන් පසුගිය කාලේ මේ සූසි ප්‍රත්‍ය ගැන කතා කරනකොට මේ දේවල් හැදෙන්න මේ උපකාර වෙලා 24 ආකාරයකින් දේවල් උපයව උපකාර වෙලා තමයි මේ දේවල් හැදෙන්නේ. නමුත් නිවන කියන එක එහෙම ප්‍රත්‍යක් පණවන්න බෑ. සත්‍යයෙන් තොරවම තමයි ඒක පණවන්න පුළුවන්. ඉතින් ඒ ආකාරයෙන් බලමු අපිට තේරෙනවා දැන් මේ සංකතයෙන් ඉක්මවා යෑම තමයි ඒක අවබෝධ කරගෙන ඉක්මවා යෑම තමයි ප්‍රයුක්තිය කියලා. දැන් ඔක අපිට ප්‍රායෝගිකව ගන්න එක බොහෝ දුර සාකච්ඡා කළ යුතුයි, තේරුම් ගත යුතුයි. පහසුත් නෑ. විශේෂයෙන්ම ඔය ඉතාම සිත් ගැන කතා කරනකොට අපි උපාදාන ඡන්ද ගැන කතා කරනකොට ඒ වගේ හට ගැනීම නැතිවීම සහ ඒ අතර වෙනස් වීමක් තියෙනවා කියන එක දැනගන්න තරම් මම හිතනවා ඒක සූක්ෂම තැනක් කියලා අපිට කල්යාණ මිත්‍රෝගේ උදව්වෙන් සමාජ පැහැදිලි කරගන්න පුළුවන්. මම හිතනවා ඒ ටිකන සූක්ෂමයි කියලා. ඔබ මහත්මයා අපිට ඔබතුමා මේ සාධාරණේ වනවේ කියලා තමයි. නැහැ දෙලොන් තමයි ජනවාද බොහොම හොඳයි අපි ඒ පැත්ත තමයි යන්නේ. මම හිතන අපි වසන්ත මහත්මයාත් අපි යම් කෙලි තැනකට ගිනවා මේ ඔබතුමත් කිව්වා වගේ ඇත්තටම මේ අපි මේ තිටි කියලා කියන්නේ හිතාගත්තු පැවැත්මක් ඇත්තටම පවතිනවා කියලා දෙයක් අපි දන්නවා සත්‍යයෙන් ධර්මයේ වචන අර්ථයෙන් නැහැ කියලා. ඒ වගේම අපිටත් දැන් යම් යම් මට්ටමට අවබෝධයක් තියෙනවා මේ අපි තියෙනවා කියලා හිතාගෙන ඉන්න දේවල් නැහැ කියලා. හැබැයි මේ තියෙනවා කියලා හිතාගෙන ඉන්න දේවල්වත් ඔබතුම වගේ සම්මතිය නම් අපිට ඇතිවීම නැතිවීම සහ කොමක්ම නැතිවීම කියලා අපි කිව්වොත් ඒක ඒවා අපිට පේනවා. නමුත් ඒකකින් ලෝකෙ පැත්තෙන් බලන දෙන්නේ ඒක එහෙම තමයි. නමුත් දැන් අපි ඒ ඉන්න කඩාගෙන මම ඉස්සර නිර්වාණය ගැන කියලා මෙතෙන්ට ආවේ ඒකයි. අපි නිර්වාණ ධාතු ස්පර්ශ කරන මට්ටමට නම් කතා කරන්නේ. අපිට දෙන්න බැරි වුණාද නැත්නම් මේ වගේ හරි. අපි ඒක ඇත්තටම යන විදිහට කතා කරනවා. අපි බලන්න වෙනවා ඔබතුමා ගුවාගේ ළඟට ඇවිල්ලා ටිකක් බලන්න අපහසුයි කියලා ඔබතුමා කියන්නේ. ඒක බලන්න උත්සාහ කරන තමයි අපිට ඕන වෙන්නේ. එතෙන්දි මොකද්ද මේ තිටි කියලා කියන්නේ? එතන සත්‍ය පේනවා. දැන් ඉතාලම සිවුම් මේ චෛතසිකයක් වුණත් අපිට පේනවා ඒක ඇතිවීමක් තියෙනවා නැතිවීමක් තියෙනවා. ඉතින් ඒකේ මොකද්ද මේ තිටස්සඤ්ඤපත්ත්‍ය? ඉතින් පොඩ්ඩක් අපි උත්සාහ කරමු ටිකක් ගමකට ගන්න පුළුවන් ද කියලා. අපි චිත්‍ර ප්‍රමාණයට යමුනේ සන්නයි දෙවන් සන්නයි ඇත්තටම මට ඉතින් ගුරුවරයෙකු කිසි කියන්න දෙයක් තේරුමක් නැහැ. නමුත් මේ ඔබතුමාලගේ වසම මහත්මියගේ කතා වලින් ගත්ත කරුණ වලින් හිතට ආපු අදහස් ටිකක් හිතුණා කියන්න යමක් තියෙනවා නම් ගන්න නැත්තම් අමතක කරන්න කියලා. මොකද පද්ම මහත්මිය මෙහෙම පාළි පාඩයක් කිව්වා පවතින්නේ සුද්ධ ධර්මතාවයක් පමණ කියන එකයි මට තේරුනේ. දැන් අපි එහෙම කියනකොට ජයන්ත මහත්මයා කියනවා මෙහෙම සංස්කාරවල ඇතිවීමක් නැතිවීමක් කියනවා මෙන්න මේකත් තියෙන දැනගැනීම පවතිනවා කියලා. ඒකේම තමයි මේ දලත මහත්මයා කියන්නේ කියලා හිතුණා. මොකක්ද මේ පවතිනවා කියන එක මේ වෙනස්කල පවතිනවා කියන්නේ කොහොමද ඒක ආවේ කියලා. දැන් ඔය තුන සම්බන්ධ කරනකොට අපිට පොඩි උදාහරණයක් ගත්තොත්ින් අපි අහලා තියෙනවා අර දැන් ජාත මාත්‍ය කියපු මේක මේ දැනගැනීම කියන එක ඉතාමත්ම අවශ්‍ය පදයක්. එතන මේක දැනගත්තේ නැත්නම් පවතින සුද්ධ ධර්මතාවය පමණයි. මෙන්න මේ දැනගැනීම නිසා අපි යම්කිසි දෘෂ්ටියකට එනවා පැවැත්මක් කියලා. ඒකට හොඳ උදාහරණයක් අහලා තියෙනවා මේ ඝන රූක්ෂ කැලෑවක සඳුන් ගහක් තියෙනවා. ඒ සඳුන් ගහ වැටෙනවා. කවුරුත් ඒ අහලකවත් නැහැ. ඒ සඳුන් ගහ වැටෙනකොට ඒ සද්ද මොන වගේද කියලා. අනේ ඒ උදාහරණයක පොඩ්ඩක් හිතුවොත් අපි කල්පනා කරලා බලමු සඳුන් ගහක් තියෙනවා කියලා කිව්වා. සඳුන් ගහ වැටෙනවා ඉතාලම ඝන කැලේක. ඒක සද්ද මොකද්ද කියලා. එහෙම තමයි මට මතක විදිහට කතාව වැරදි නම් කල්ලාම තුමා වැරදි කරන්න. ඒ එතනදී ඇත්තටම අපි මෙහෙම හිතුවොත් බුද්ධ ඔක්කොම කතාවට දැනගැනීමක් අවශ්‍යයිනේ. මෙන්න මේකයි සද්ද කියලා කියන්නේ දැනගැනීම කියන එකේ කියන්නේ සවිඥානික කනක් තිබුණේ නැත්නම් ඒ සුද්ධ ධර්මතාවයක් පමණක් එතන පවතිනවා. නමුත් අර සවිඥානික කනකින් කරන්නේ මොකද්ද? මේදී සත්‍යයක් සද්දය ගහක් වෙතුන ගහ සඳුන් ගහක් සඳුන් ගහ තිබුණ කැලේ මහ කැලේ ඔයාලගේ වශයෙන් එකතන කතාවක් තියෙනවා. නේද? මම හිතනවා මේ සදාගතයන් වහන්සේ අපිට ඔන්න ඔය වෙනසයි දකින්න උත්සාහ කරන්න කියන්නේ නැත්තේ කියලා නැවත තිල්ලනවා වැරදි තියෙනවා නම් වැරදි කරන්න කියලා. මොකද මේ මෙහෙම දෙයක් සිද්ධ වෙනවා කියලා. සිද්ධ වෙන සුද්ධ ධර්මතාවයට අනතුරුව හදාගන්න දෙයක් තියෙනවා හදාගන්නවා කියලා කියන්නේ බය නැතුවම. මොකද එතන හදන පුද්ගලෙක් ඉන්නවා. ඒ පුද්ගලයා ඉන්න තාක්කල් මේක තිරෙනවා. නමුත් සතරතෙන් වහන්සේ අපිට කියනවා මේකේ වරදක් නැහැ. අපි දෙන්නාගේ බලන්න ක්‍රම දෙකක් කියලා තියෙනවා. මොකද අපි ශාස්ත්‍ර ගුණය ගැන කතා කරනකොට කතා කරා උන්වහන්සේ මේ ලෝකයේ පැවැත්මට පරලෝකයට දේශනා කරලා තියෙනවා. ඒ මොකද අපි හැම දිනම ඉන්නේ මමත්වෙන් තොර වෙච්ච එහෙම නැත්නම් අපිට වසන්ත මහත්මයා තෝරලා දුන්න අර ලෝකෝත්තර සම්මාදිට්ඨියට පැමිණිච්ච අය නෙමෙයි. උන්වහන්සේ කියනවා මේ ජීවිතය තුළ ඉඳගෙනම ඉස්සෙල්ලා තේරුම් ගන්න බලන්න ඕනේ මේ මොකද්ද කියන එක. තුමිරු නැන්ති කියන මේ ලෝකේ තුල ඉන්නා කියලා මොකද්ද මේ වෙන්නේ? මේ සිදුවන්නේ මෙන්න මේ ආයතන හයෙන් වෙන දේවල්නේ. ඕක දැකලා තියනවාද? එතනින් සකස් වෙන දුකක් තියනවා කියලා දැකලා තියනවාද? ඒ දුකට හේතුවක් දැකලා තියනවාද? ඒක උන්වහන්සේ මහා සතිපට්ඨාන සූත්‍රය ඉතාම ලස්සනට විස්තර කරනවා. මේ හැට පොළොක ඇති වෙන තණ්හාව ගැන. ඒ උන්වහන්සේ මේ ලෝකය තුළ ජීවත් වෙන අපිට අනුකම්පාවෙන් දේශනා කරලා තියෙන මෙතන දකින්න ඕනේ අපි. එහෙම දැක්කේ නැති කෙනෙකුට අර தත්වයට මේ සංකත தත්ව තේරුම් ගැනීමට අපහසු වෙන්නේ. ඒ தත්වය පහු කරලා අපි කෙලින්ම අර දීපෙන්ඩර් කනොත් ඔක වෙනවා ඉතින්. මයික්‍රෝෆෝන් එක ඕන් වෙලා වගේ දැනෙනවා. සමාව වෙන. එතකොට දැන් ඒ විදිහට අපි මේ ලෝකයේ තුල සකස් වෙන දුක අපි තේරුම් අරගෙන තියෙනවා නම් දැන් මොකද ශාස්ත්‍රීය ලක්ෂණයක් එක්කනේ අපි මේ පවතිනවා ඉන්නවා කියන එකත් එක්ක තේරුම් ගත්තේ නැත්නම් එතන ඉහට යන්න බෑ. දැන් ඉතින් අපි මෙතන ඉන්න කල්යනා මිතුරේ තත්ත්වය මම හිතන්නේ හැමදේම නම් තේරුම් අරන් ඉන්නේ. ඒකට කතාවෙන් නම් කියනවා ඊළඟට බලන්න කියලා මේ දේවල් සිද්ධ වෙන්නේ කොහොමද කියලා. දැන් අපි මුලින් ගත්තේ මේ හැටකන්ට ඇහෙනේවනේ ඒ වාරගෙනනේ අපි සකස් කරගත්තේ ලෝකයක්. දැන් කියනවා ඔය ලෝකයේ ඇතුලේ නම් ඉඳගෙන බැලන තාක්කල් දුක මිසක් මුකුත් නෑ. එහෙමනම් ඔය අයින් වෙලා පොඩ්ඩක් බලන්න කියලා. උන්වහන්සේ කියනවා මේ ආයතන නිරෝධය නිවනයි කියලා. පොඩ්ඩක් ඔයෙන් අයින් වෙලා බලන්න මොන විදිහ තත්ත්වයක්ද එතන පවතින්නේ කියලා. ඒ සඳහා උන්වහන්සේ අපිට මාර්ගය දේශනා කරනවා. සීල සමාධි ප්‍රඥා කියලා. මොකද මේ සීලය සමාධිය දෙක නැති ප්‍රඥාවකට කිව්වොත් ලොකු අමාරුවක වැටෙනවා. ඒ ප්‍රඥාව තමන්ම කාලදාන තත්ත්වයකට පත් වෙන්නේ ඉඩ තියෙනවා. ඒ නිසාම උනාට දේශනා කරන්නේ මේක හික්මීමකින් යන ගමනක්. ඒ හික්මීම ශරීරය තුලත් තියෙන්න ඕන, වචන තුලත් තියෙන්න ඕන, මනස තුලත් තියෙන්න ඕන. ඉතින් එවැනි ගමනක යන අපි දැන් අපි ලෝකයේ තුල වෙන දුක අපි දන්නවා. මම කෙල්ල පුජලෙක් ඉන්නවා, ඉපදුනා, ලෙඩ වෙනවා, දරුවෝ ඉන්නවා, ඒ අයට හැදෙනවා. එයාදී වශයෙන් අපි තේරුම් අරගෙන අපි කියනවා දැන් මැරෙනවා. මැරිල යන තැන තියෙනවා අපි මේ කරන දේවල් වලට අනුව, හිතන දේවල් වලට අනුව. ඉන්නක කියන ඔතන ඉඳලා අමාරු. ඔයක එහාට පොඩ්ඩක් යන්න ඕන. අන්න එතනයි ශාස්ත්‍රීය ගුණය අපි දකින්න ඕනේ. ඔතෙන්ද එනතුරු කියපු ශාස්ත්‍රීය ගීතය ලෝකෙ දැනටත් ඉන්නවා. උන්වහන්සේ කියන ඔතන මෙහාට යන්න ලෝකෝත්තර වෙනම ලෝකෙන් එතර වෙන්න බලන්න. ලෝකෙන් එතර වුණාම ඔය දුක නැති. දුක නැති නෙමෙයි දුක නොහැදෙන අවස්ථාවකට මනසපත් වෙන්න ඉඩ තියෙනවා. අන්න ඒ දේ තේරුම් ගන්න මම කියයි දලොත් මහත්මයා කියපේක සම්බන්ධ කරගන්න පුළුවන් අපිට අතෙන්ද එනතුරු තේරුම් ගත්තට පස්සේ මෙන්න මේ විදිහට මේ සකස් වීම පුරුදු සිද්ධ අපි හඳුන් ගහේ කතාව ගත්තොත් එතනට විඥානය කරදර කරේ නැත්තම් එතන සුද්ධ ධර්මතාවයක් තියෙනවා. ඒක ඇතිව ප්‍රවතුන නැතිලදී ආයක ඉවරයි. නමුත් විඥානයේදී මේකට අකුල් හෙවන්න ගත්ත ගමන් මේක වෙනස් කරනවා. ඒකට නිමිති ගන්නවා. ඒ නිමිති නිසා තමයි මේ දුක සකස් වෙන්නේ කියන එක අපි දකින්න උත්සාහයක යෙදෙන්න ඕන කියන එක තමයි දැනට තේරුම් ගන්න තියෙන තේරුම් ගන්නයි. තිරුවන් සරණයි. දලොස් මාසය මම හිතන අපි ප්‍රශ්න ආසාරයෙන් කියලා. ඔව් මේ දැන් තාජේ හොඳයි වත්තන් තියෙන්නේ සිත්තමාර්ගණින් හැමදාමත් වගේ මේ තාමත් ලක්ෂණට දේවල් පැහැදිලි කරලා දෙනවා. මම හිතන්නේ අපි තේරුම් ගන්න ඕන අය නොඳු තියෙන කෙනෙකුට ඒ මේ පැහැදිලි කරන දේවල් වලින් හොඳට තේරුම් ගන්න පුළුවන් මේ කාරණා. මේ උන්වහන්සේගේ මාර්ගය පැහැදිලි කරලා දීපු දෙයින් මම හිතන්නේ මම ඉස්සලාම කියපු දේ එකට පොඩි සානවාසි කිව්වා කියලා දේශනා කරා කියලා කියපු දෙයට ආලෝකයක් ලැබුණා කියලා හිතනවා. ඉතින් මම දැන් ජයන්තවට හොයලා බලන්න අපේ කඩන මිත්‍රන්ට ඒකම තව තේරුණාද කියලා. අර උන්වහන්සේ කිව්වා මේ සංකාර කියන දේ තීන ඇතිවීම නැතිවීම පමණයි කියලා. සංකතය තුල තමයි මේ සංකත කියලා කිව්වම තමයි මේ ඇතිවීම නැතිවීම දෙක තම තමයි තితి කියන තත්ත්වයක් එන්නේ කියලා. තුමේ කිව්ව දෙයතර ඔක තියෙනවා මට යන්තම් හිතුනා මොකක්ද මේ කියන්නේ කියලා. ඒතකොට පරිගුණ නම් කියන්නේ මොකද්ද කියනත් ඒකත් එක ගැළපෙලා ගියා. ඒක තේරෙනවද? දැන් සංකාරයේ තිතිය තියෙනවා කියලා හිතන විදිහට පොඩ්ඩක් වෙනස් මේ කියන්නේ සංකතය තුළ එහෙමයි සංකාරය තුළ නැහැ කියලා. ඒක තේරෙනවද? ඉතින් සම්මෙල අතරම දැලවතුමත් ඔබතුමා කියපු දෙය හරි මම එක තැනකට ඇවිල්ලා නැවතුණා. තවත් ඉස්සරහට යන්න ඕනේ. මේ සංකතයයි සංස්කාරයයි කියන දෙක තේරුම් ගන්න නම් අර තත්ත්වෙන් ඉදිරියට යෑමක් අවශ්‍යයි කියන එක. එතනදි තමයි නැවතුනේ අපි එතනින් එහාට අපි කල්‍යාණ මිත්‍රට කතා කරලා මේ දෙකේ වෙනස එහෙමනම් අපි දකින්න ඕනේ කොහොමද කියන එක තේරුම් ගත්තොත් මට ඒතර අපේ ප්‍රශ්නේ නිරාකරණය වෙයි කියලා තේරුම් ගන්නයි. අතර මේ ප්‍රශ්නෙන් ගැට ගැනීමකට වඩා චිත්‍ර මහත්මිය මේ අපි මේ ඉතාමත්ම ගෞරවනීය සංවාදක විසින් දැනගෙන උන්වහන්සේ දැකලා අපිට කියපු දේවල් අපි මේ සුත්‍රණ වශයෙන් ස්පර්ශ කර ගන්නවා ගලප ගන්නවා අපි දන්න දේවල් එක්ක. ඉතින් තේරෙනවා වගේ තේනවා මේ සුත්‍රණ වශයෙන් පමණයි ප්‍රඥාපත්‍රය තමයි තාම. ඒකට මේ ඉන්සා මේක ප්‍රශ්නයක් හැටියට වැඩි ඒක අල්ලන් මිතු වෙන මම මේ විපත් විමක් කරන්නේ මේ මම මේ මේ කියන්නේ අපි පත්ම මහත්මයයි එදා කතා කරන පත්ම මහත්මිය ගුවා ඔය අහන සමහර ප්‍රශ්න මේ පෞ කියලා හිතනවා මං ගැන කියලා. ඉතින් එහෙම මම ඉතල හිතන්න එපා. මම ඉතින් ගොඩක් කල්යන මිත්‍රයෝ ප්‍රතිදිගත කරන ප්‍රශ්න මේ සාකච්ඡාවට ඉන්න දැන් ඉන්න නැති අය යම් දෙනා වෙනුවෙන්ම. ඉතින් මේ ඒ නිසා මේ ඔව් මේ කාරණා ගැන පොඩ්ඩක් කතා කරන්න පුළුවන් නම් මේ තේරෙනවාද සංකාරයක් කිව්වම සංස්කාරයක් කියන පසේ ගැතිවීම තියෙන පමණයි තියෙන්නේ මේ නමුත් සංකතය ගැන කියනකොට මේ තිතියක් තියෙනවා කියලා. අපි මතක තියාගන්න සංස්කාරය කියන්නේ සංකතයක්. ඒ වුණාට මේ ඒක අපි කොහොමද තේරුම් ගන්නේ? මේක දේශනාවන් පසු බුද්ධින් තේරුම් ගන්න මේ කතාව මම හිතන්නේ වැදගත් වෙයි. සරලව සරණයි. සංකත එකෙනසම අද සැකේද අධ්‍යයනය යාමක් නැහැ. මේ සංකතයේ කියන එක සාමාන්‍ය සමාජයේ වසිත අධිපත්‍යයෙන් සංකතයේ කියන සමාජයෙන් හදපු දේවල්. ඒවා ඉතින් හදනවා කියන්නේ ප්‍රයත්න පඩගන්න ඊට පස්සේ චිර කාර්ය මේ සමාජයෙන් සිදු ගන්නකල් ඒක තවත්ම තියෙනවා. ඊට පස්සේ සමාජයෙන් දවසක් නැති කරපහම ඒක නැති වෙලා යනවා. ඒකින්ද ඒ සංකේතයේ කියනකට අවස්ථා තුනම තියෙනවා. නමුත් සංස්කාර කියන එකට වෙන්නේ ඒක සිදුවෙන මනසේදී සාමාන්‍ය ගොඩක් වෙලාවට කියන්නේ සත්ව දෙකයි දෙකින්. ඒක හොඳයි කොනරටයි ඒ වගේ කෙලින්ම එක ගොඩක් දානම් සංකලපනයි මේකයි ඒ වගේ එතන පැවතීමක් මනසේ නෑ කෙලින්ම එක ගොඩකට පරස්පර දානවා. ඒ හින්දා පැවතීමක් එතන තියෙන්නේ ඒ හින්දා කෙලින්ම මේ දෙකෙන් නවතින අපිට තමයි මේ තේරුම් ගන්න. ඒ තවත් අදහස් අපි බලමු. සමහර දෙක තියෙන පුළුවන්. ප්‍රාන්ත මාත්‍රිය ඔබට මේ දෙක තියෙන පුළුවන් නේද? ශ්‍රීමති මහත්මිය දැනුයි සම්බන්ධයෙන් මම මේ ඔබතුමීට කතා කරන්න පුළුවන්ද ශ්‍රීමති මහත්මිය? ජයත් මහත්මිය මම තාතිය කොහොම වෙලා කතා කරන්න මම මේ දැන් කී ආවේ සම්බන්ධ වෙන්නේ කියලා ඉන්න තියෙනවා. හොඳයි හොඳයි. මම හිතන්නේ සංකතයක් කියනකොට සාමාන්‍යයෙන් මම නම් ගන්නේ දැන් අපේ වටේට තියෙන සේරම සංකප්ප ධර්මනේ මට දෙයක් කියනවා. මම ඉන්නවා. දරුවෝ ඉන්නවා. අම්බු වැටියරම සේරම තියෙනවා කියලා මේක සේරම තමන් එක්කම සංකත ධර්ම. ඉතින් ඒක බලාගෙන යනකොට මේ සංකතය තමන් විසින් ප්‍රපංචවලට අහු වෙලා හදාගත්ත දේවල්. තියෙන දේවල් නෙමෙයි දැන් ඇස්ස ඇසීම ගමන් නැති වෙනවා නම් අපිට අපිට රූප නැහැනේ. එහෙමනම් මේ මේක සේරම තමන් විසින් සංඛාර කරලා ඒ කියන්නේ ආයමත් කරනකොට පංච උපාදානස්කන්ධයක් කියන්නේ මේ ඊට වැඩි ඒ සිත තමයි තියෙන්නේ. තියෙන්නේ කියන්නේ ඒක තමයි ඇති වෙන්නේ නැති වෙන්නේ. එතකොට ඒ සිතට අපි ගන්නවා මෙහෙම දෙයක් තියනවා කියලා. ඉතින් ලෝකයේ තියෙන කොයි දෙයක්වත් රූපය කියන කොයි රූපයක්වත් මම වැරදි වෙන්න පුළුවන්. මම කැමති මම මේ මගේ සිතේ තියෙන එක එළියට දැම්මම කවුරු හරි මාව වැරදි තැන හරිගත්තයි කියලා නිවැරදි කරයි කියලා. එතකොට බලනකොට මේ ලෝකයේ තියෙන හැම ධර්මයක්ම හැම රූපයක්ම සංකප්පයක්. එතකොට සංකප්ප එතකොට නිවනේ ඔය නිවන අසංකප්පයි කියන්නේ ලෝකය නිවන තුල නැහැ. මේ ලෝකයෙන් පිටත් වුණාම මේ හදාගත්ත ධර්ම ඔක්කොම අවිද්‍යාව නිසා අපි හදාගන්න මේ හැම දෙයක්ම නැති කරපු තැන තමයි නැති කරපු තැන නෙමෙයි. තවත් ඒකේ Nirodha ඇති කරපු තැනයි විද්‍යාව නැත්තම් නිවන තියෙන්නේ. තේරුම් ගන්න. තේරුවන් සරණයි ජයතුමාට තත්පරේ. එතකොට ඔය ඔබතුම කිව්ව දේ හොඳයි. මේ ඉන්නට මේ සමස්තය ඉන්නට කියන එක හොඳ නෑ. මේ මට හිතෙනවා අපි නතර අපි දැනට නිවන ෆිට් එකට අයින් කරමු අසංකත ධාතු. මොකද මේ අපිට දැන් ගැටලු තියෙන්නේ මේ සංකප්පපැත්තේ. සංකත සහ සංකල්පපැත්තේ මම ගැටලු නෙමෙයි. මට හිතෙනවා තව පැහැදිලි කිරීම මට අවශ්‍යයි කියලා මේ අපේ මේ මම කලින් කිව්වා වගේ ගෞරවණීය වාසී කියන කාරණාවක් කළප ගන්න. සංකල අපි ඉන්න පැත්තේ ප්‍රශ්න විසඳගමු ඉස්සෙල්ලා. අපි සංස්කාර කියලා කියනවා, සංකත කියලා කියනවා, ওই දෙක කී වෙනසක් තියෙනවා කියලා දෙයි. මොකද්ද මේ කියන්නේ? ඒක නැත්නම් අසංකත කියවම ඔය දෙක ගුවන් නැහැ, නිර්වාණේ මොකුත් නැහැ. එහෙම තැනක් නැහැ නිර්වාණ කියලාත් නැහැ. මේව නැති තැනකට අපි අසංකත කියලා ධාතුවක් කියලා කියනවා ඉච්චරයි. මේ එතකොට මේ අපි ඉන්න තැන තියෙන ප්‍රශ්නේ ගොඩක් මොකද ඒ කියන්නේ මම ඒක තව එක දෙයක් එකතු කරන්න ගියාම තමයි එකතු කළා මම ඒක මම හිතන්නේ ගෞ වේ සමානතාවට මේ සංස්කාර ගැන කියන කොටත් ඒක මේ දෙකක් ගැන කියව සංස්කාර නෙමෙයි මේ සංස්කාර සහ අபிසංකාර සංකත ආදී කියලා දෙකක් ගැන මොකද අபிසං සංස්කාර සහ අபிසංකාර මේ දෙක පැහැදිලි කරගන්න මේ දෙකවත් වශයෙන් මේ පොඩ්ඩක් කතා කරගන්න දත්තයන් තමයි අපිට තේරුම් ගන්න පුළුවන් මේ අபிසංකාර සහ සංකප්ප අතර සම්බන්ධයක් තියෙනවා. කියලා. එතකොට සංකාර කියන එකේ අபிසංකාර කියන එක දෙකෙන් වෙන දෙකක් තියෙනවා. ඔය ධර්මයේ පැහැදිලි කරන දේවල් සමහරවිට අපි දැන් සංකාර කියන වචනේ පාවිච්චි කරනවා අபிසංකාර වලට. අපි මේ සංකත කියන දේ හිතාගත්තු දෙයක්. මේ හිතාගත්තු තත්ත්වය අபிසංකාර තත්ත්වෙ තියෙන්න පුළුවන්. අපි සංකාරේ තියෙන්නේ උපාදෝ වයෝ කියන ලක්ෂණ දෙක විතරයි. මේවා මම නැවතත් මතක් කරනවා අපි පසුගිය සාකච්ඡාවලදී මට කියන්න හිතුණා මේ සාකච්ඡාව වල අපි කතා කරන දේවල් මේ තථාගතයන් වහන්සේ ඇවිල්ලා මේ ආකාරයට වචනින් කියන දේවල් නෙමෙයි, කියපු දේවල් පොත්වලින් දැකලා ආමුදුරු කෙන්දවල අහලා අපි මේ ඇවිල්ලා ඉදිරිපත් කිරීමක් පමණයි කතා කිරීමක්. ඒතර මේ වල අඩුපාඩු ඕන තරම් ඇති වැරදි, ඒකමයි කාර්ය, ඒකමයි හොඳ. එහෙම කියන එක. මොකද එතකොට හැමෝටම හිතන්නෑමක් තියෙනවා. දැන් අපිට පොඩි දවසේ එහෙම වුණා දේවල්. අපි කතා කරනවා කුද් දේවල්. මොකද මේ කවුරු යම් කියලා මතකයන් පස්සේ ඒක 100%ක් පර්ෆෙක්ට් නැති වෙන්න පුළුවන්. ඒක හරි හොඳයි. මොකද ඊට පස්සේ අපි හිතනවා අයියා මොකද මෙහෙම කිව්වේ? කොහොමද කියලා තව හොයනවා. තා පොත්වලින් බලනවා. අන්නේ මනසට දෙන වැඩි හරි හොඳයි. ඒ නිසා මේ කියන දේවලුත් ඒ වගේමයි. මේවා මේ ඕගොල්ලෝ කියලා හිතන්න තව හමුදුත් එක්ක කතා කරලා හරි කොම් පොත් බලලා හරි එවිලා අපිටයි අපිට කියන්නේ මෙහෙම නෙමෙයි මෙහෙම නෙමෙයි කියලා ඒක හරි හොඳයි. ඒක තමයි වෙන්නේ. ඒ නිසා මේ සමාවෙන්න ඕනේ අවිචිත මහත්මිය කියන වගේ හැම වෙලෙම මේවල අඩුපාඩු හිස්තෙන් ගොඩක් ඇති. දැන් තමයි උතුම් වන්නත් වෙන්නේ. හොඳයි දරුවත් මහත්මයා, අපිට මේ සංඛාර කියන වචනේ මේ බුද්ධ ධර්මයේ විවිධ ආකාරයෙන් පෙනී සිටිනවා. එකම නම තියෙන නමුත් ඒක විශේෂ විශේෂ විදිහට එක එක තැන පෙනී සිටින ආකාරයක් තියෙනවා. එතකොට මේ සංඛාර කියන එක අපේ කර්ණේ ආචාර්ය ශික්ෂණ මහත්මයා ප්‍රකාශ කරලා තියෙනවා. හතර ආකාරයක බෙදෙනවා කියලා අපි දන්නවානේ. සංකත සංඛාර, අර දරුවත් මහත්මයා කියෝගේ අපි සංකත සංඛාර, අපි සංඛා කරනක සංඛාර, ප්‍රයෝග සංඛාර කියලා අපි සංඛාර කියනවා. ඒ වගේම මේ සංඛාර කියන එක තව විදිහකට පාවිච්චි වෙනවා කර්මය කියන එක. එහෙම නැත්නම් සමහර තැන්වල පාවිච්චි කරනවා චේතනාව කියන එක. ඒක ආයෝහන සංඛාරය කියලා කියනවා. ආයෝහනය කරනවා කියලා කියන්නේ රැස් කරනවා කියන එක. කර්ම රැස් කිරීමේ අදහසින් එතකොට සංස්කාර කියලා කියනවා. දැන් ඔය දැන් අපි දන්නවනේ බුදුසසුන් වහන්සේ දුක පණ උපතම කිව්වේ ජාති ජරා ව්‍යාධි මරණ කියලා. එතකොට ජරා ව්‍යාධි කියනකොට බලන්න ඒක සම්මුති පණවක දේවල්. ඒ වගේම තමයි මේ සංකත කියන එක කොටස. අපි කිය ධන වශයෙන් ගන්න කියලා ඒක සංකත සංස්කාර කියලා කියන්නේ ගස් ගල් මේ අපි මේස පුතු හැම දෙයක්ම ගත්තාම ඒකවත් සංකත. ඒව සංකත සංස්කාර කියලා කියන්නේ. ඒ වගේම දැන් ඔය සියුම් කොටස තමයි ඇත්තටම චෛතසික පැත්තට එන සංඛාර දෙක. කියන්නේ අපි අභිසංකරණ සංඛාර කියලා කියන්නේ පුඤ්ඤාද සංඛාර, අපුඤ්ඤාද සංඛාර, ආනිඤ්ඤාද සංඛාර කියලා තියෙනවා. ඒකෝට ඒ කියන්නේ සිතේ තත්ත්වය. ඊළඟට ඒ කියන්නේ ඒ කර්ම සකස් වෙන මත්තන්තුනක්. ඒකෙන් පැහැදිලි කරන සංඛාර හැටි. එතකොට ඒ කර්ම සකස් කරනවා කියන මේ සිද්ධ වෙන්නේ ක්ෂණික ක්ෂණ මාත්‍රව තමයි ඒ කර්ම සකස් වීම සිදු කරන්නේ. ඒ වගේම දැන් සංස්කාර කියන චේතනාව කියන එක ක්ෂණ මාත්‍රයි. අපි චෛතසිකයක් හැටියට ගත්තොත් ක්ෂණ මාත්‍රයි. ඒ වගේම සංස්කාර කියලා කියනවා සියලුම චෛතසික ධර්මයන්ට. අපි සංඥා වේදනා දෙක අයින් කරලා ගත්තාම චෛතසිකයන් විදිහට ඉතුරු අපි චෛතසික 50ක් ඉගෙනගෙන තියෙනවා. මේ 50ටම සංස්කාර කියලා කියනවා. මොකද ඒකේ අර හදන ගතියක් තියෙනවා. ඉතින් ඒ අවස්ථාව ගත්තාම මේකේ අර සිටියක් කියන තත්ත්වය අපිට කතා කරන්න පුළුවන් සමක් නැහැ. මොකද ඒක ක්ෂණ මාත්‍රයි නම් ඒක ක්ෂණ මාත්‍රයම තමයි. ඒකේ අය ප්‍රවැත්ම වෙනස් වෙනින් ප්‍රවැත්මක්වත් හොයාගන්න හම්බෙන්නේ නැහැ. ඒක ශනිකව ඉපදෙනවා, ශනිකව නැති වෙනවා. චිත්තක්ෂණ වලින් කතා කරනකොට ඒ தත්ත්වය තියෙනවා. ඒ කියන්නේ ඒකට මේ තිතියක් තියෙනවා කියලා ඒකට තිතිය හේතු වෙන්න පුළුවන් කමක් නැහැ. නමුත් අර ධන සංකත අවස්ථාව ගත්තොත් කොටුවක් මේකක් මිනිහෙක් කියලා ගෑස් දොරක් කියලා ගත්තොත් අන්නේ ඒකෙදි අර වෙනස් වෙන තිතිය අවස්ථාවේදී ඒකට හේතු වෙන්න පුළුවන්. ඒක නැවත නැවතත් මතක් කර කර ඒක ගැන ලෝභ දෝෂ පහල කරගන්න පුළුවන්. ඉතින් ඒ විදිහට තමයි එතන සරල වෙනසක් දැකින් දරුවත් මහත්තයා මම හිතනවා තව දවසක් අපිට කතා කරන්න දේවල් නම් ඇති. ඔය කියලා හිතනවා කරවත් ගන්නයි. ඔව් දේවල් තමයි ජර්මන් යනවා තනින් ඒක පොඩ්ඩක් කල්පිතට කතා කරගෙන ඉතින් ඔබතුමා මම හිතන්නේ ඒ කටකුන් දිසාන් වාසේ මතක උදේට තේරුම් ගන්න උපකාර වෙන විදිහට අපි ධර්මයෙන් උත්තර ප්‍රකාරණ ඉදපත් කරලා කියලා මම හිතන්නේ. ඒ කියන්නේ නේද මම ගන්න ඕනේ ඔබතුමා මේ පැත්තට මේ පොසිටිව් මම හිතන්නේ ඉස්සය සංස්කාර වලට සිටියක් නැහැ කියන තැන ගත්තාම මට හිතෙනවා එතන සම්පූර්ණයෙන්ම කතා කරන්නේ අර චන මාත්‍රිකව පහළ වෙන දෙයක්, කර්ම රැස් කිරීමට උපයෝගී වෙන දෙයක් හැටියට ගත්තාම එතන ප්‍රවේශීමක් තියනවා කියන එක ගන්න බෑ කියන විශේෂයෙන්ම ඒ වුණාට ඒක සංකත මට්ටමින් ගත්තොත් අපි සංකත සංඛාර කියපු තැන ඉරහඳ මහ පොළව මේ පුතු මේස මනුෂ්‍ය ජීවිතය වගේ දේවල් ගත්තොත් ඒ ඔක්කොම සංකත සංඛාර. මොකද අර සංකති ගණයේ හින්දා අපිට එතන දෙයක් පවතිනවා කියන හැඟීමක් ඇති වෙනවා. ඒ හැඟීම තමයි ඒ සිටියේ අර වෙනස් වෙමින් යන සිටිය අපේ අල්ල ගැනීමක් නැත්නම් ඒ එතනට අපේ මනසේ දෙන්නේ වෙනස් වීමක් තියනවා කියලා අර සංතති ගන්නේ නිසාම තමයි කියන එක තමයි හිතෙන්නේ දැනට. ඔව් හොඳයි හොඳයි දැනුවත් මේක තමයි මේ අපි හොඳයි වගේ එක පැත්තකට යන එක මේ තවත් ඒකට උපකාර වෙන්න මෙන්න මේ අදහසත් මේ දැන් සංස්කාර තුන් ආකාරයක් කියවනේ කාය සංස්කාර වචී සංස්කාර චිත්ත සංස්කාර කියලා. කොටනේ මේ ඒකී වූ සංකාර වල මේ තුන්වෙනි එක චිත්ත සංකාර කියන දේ මනෝ සංකාරයක් කියලා බවටපත් වෙන්නේ මේ එක ටික ගොරෝසු අවස්ථාවකට පත් කරගෙන සංකත වෙච්ච අවස්ථාවේදී කියලා ඒත් පරිකොන්දි ස්වාමීන් වහන්සේ මතක් කරනවා. ඒකකට එතනක් තියෙනවා අපිට මේ தත් එහෙමනම් එහෙමනම් අර ඔබතුමා කිව්වා වගේම යමක් පොතුවක් මේසයක් බවට කරගන්නෙම ඒක සංකත කරගෙන ඒ කියන්නේ විසංකරණයක් වෙලා ඉතල සංකත ප්‍රතිවිච්ඡ ඒ කියන්නේ පරිවිරපතේ යෝ හේතුෙන් ඇතිවිච්ඡ ඒ පොතව පැවත්නව භූතේ වෙන තත්ත්වය අපි අභිසංකරණය කරගෙන තමයි මේ එක මනෝ සංස්කාර බවට කරගෙන තමයි එතකොට අපි ඒකට මේ නංගක් දීලා තියෙන්නේ. ඒකට ඒක සංකත වෙලා මොනවයි මට නම් ඉතින් දැන් තෝ ඉපැත්තෙන් ඔක ටිකක් කීප දේවල් එක එක එකට සම්පෙන්න තු යන පුළුවන් පේනවා. මම දැන් අනික හදා මෙතින් කොහොමද කියලා. තේරුම් ගන්නයි ඒ සංකේතය ගැන මම පොඩ්ඩක් කතා කරන්න කැමතියි. අනේ හොඳයි කතා ගන්න ගියාම ආත්මය බොහොම පේන. තේරුම් ගන්නයි මේ අපි සංකේතය අසංකේතය අපි තේරුම් ගන්න එක තමයි. මොකද ඒක අපි දැකලාද නෑ මොකද තිබින්ද ඒක අපිට අසංකතය තේරුම් ගන්න කොහොමාරි සංකතය හරහාම තමයි. මොකද සංකතය හරහා තමයි බුදුන් වහන්සේ ජීවන් පිළිව අපිට මාර්ගයක්ද තියෙන්නේ. ඉතින් අපි සංකතය විනිවිද දැකලා තමයි අසංකතය තියන් තියෙන්නේ. කොහොමාරි සංකතය හරහා යනකොට අපි බලන්න කොහොමද අසංකතය යන්නේ කියලා. ඉතින් දැන් මේක සාමාන්‍ය හැම අනිත් ධර්ම වල විද්‍යාවෙන් කියන්නේ ධාතු වශයෙන් බලන විදිහට නැත්නම් අපි ආයතන විදිහෙන් බලන විදිහට හරි අන්තිමට අපි බලන්ස වෙන්නේ මේ මොකක්ද කියන්නේ මේ ස්ථිරද කියන එකද කියන්නේ මේ අනිච්ච හරි අනිච්ච අනිච්ච තත්ත්වය ගැන හිත තමයි බලන්ස වෙන්නේ. නිත්‍ය වශයෙන් නිත්‍ය අනිත්‍ය සත්‍යයක් දකින්න නම් අන්න ඒ පැත්තට තමයි කොහොම හරි යන්න වෙන්නේ. මේ සම්මුතියහරා අපි බලමු මේ සම්මුතියහරා අනිත්‍ය සත්‍යයක් ගන්න කොහොමද කියලා. මොකද මේ සම්මුතියහරා ගොඩක් දෙනා පැහැදිලිවම ගන්න හැම නමක් ගන්නත් නෑ හැම දැක්ම මේ සම්මුතිය. හැබැයි ඊට අමතරව සම්මුතිය කියනවා පැති දෙකක්. ඒ කියන්නේ කන්සෙප්ට් එකක් හැදෙන්න තියෙනවා හොඳ නරක නැත්නම් සත් මහත ඒ වගේ සම්මුතියක්ම ජෝතාවයකට දාලා තියෙනවා මේ සම්මුතියාරා. මේ ජෝතාවය නිසා තමයි මේ ලෝකේ පවතින්නේ. කියන්නේ දිනුවක් තියෙනවා නැත්නම් අදිනුවක් තියෙනවා නරක තියෙනවා හොඳ තියෙනවා ඒ වගේ ඇති දෙකක් සංගවේම තියෙන ජෝතාවයක් තියෙන්නේ මේ සම්මුතියාරා. සම්මුතිය නැත්නම් ওই ජෝතාව නැති වෙනවා. ඉතින් අපි බලන්නේ ජෝතාවය ගැන පොඩ්ඩක් විතර බලන්න මේ අනිත්‍ය සංඥාව ගන්න හැටි තමයි ගොඩදාන්න බලන තියෙනවා විද්‍යතාවය. අපි තියෙනවා සමහර රටවල වල තියෙනවා මේ අනිත්‍ය රටවලට ගලක් ඉන්නේ. ඒ විරතවලට තියෙන සම්මුතිය මේ රටේ තියෙන සම්මුතිය අතර වෙලහකට පරස්පර විරෝධයකටම. මේ අපි ඕන තරම් තියෙනවා වෙලහකට සමහර තියෙන සමහර කන් කිසර මේ ලේදිසට සමාන්තක දෙන්නේ. සමහර වෙස්තන් කන් කිසර සමාන්තක දෙනවා. ඉතින් අපි එක පැත්තකින් ඉඳලා ඒක අනිත් පැත්තට වරදී කියන්නේ අනිත් පැත්තේ කියන මේ පැත්තට මේ පැත්තට වරදී කියන. ඉතින් අපි හැම වෙලේම ඉන්නේ දෙයක් වල. දැන් පොඩි කාලේදී අපි සු ගන්නලා තියෙනවා මේක තමයි හරි කියලා. අපි වෙන වෙනට කීප දෙනා නම් අපි ගන්නවා ඒක නෙවෙයි අපේ දෙයක් වල තියෙන වෙන විදිහකට. ඉතින් අපි කාගෙන් හරි අපි ඉන්ඩිපෙන්ඩන්ට් ජජ් කෙනෙක්ගෙන් හොත් කවුද හරි කියලා එයාට මේ බේමස් කරලා තිබ්බේ නැත්තම් එයාට උත්තර දෙන්න අමාරුයි කවුද හරි කියලා. ඉතින් අපි බලන්න අපේ බේමස් එක නිතනකට ගිහිල්ලා කියන්නේ අපිට පුළුවන් නම් අපේ ෆ්‍රේම් එකෙන් එළියට ගිහිල්ලා අපිව අපේ මේ සංකතයෙන් අපේ සංකතයෙන් අපි ඇවිල්ලා අපි දිහා බලන්න පුළුවන් නම් තේරෙන්නේ අපිට කිසි තීරණයක් ගන්න බෑ කවුද හරි කියලා. අන්න ඒක තමයි ඉන්ටර්නෙට් අපිට නිත්‍ය සංඥාව නිර්ණයට වෙනවා. ඒ කියන්නේ අපිට ගන්න බෑ කොයි පැත්තට හරි කියලා. ඒක තමයි හැමතැනම තියෙන ගල් දෙය කියන්නේ දුප්පත් තෝපක් කියන එක තමයි. දුප්පත් මිනිහේ තෝපක්ද නැත්නම් තෝපක් මිනිහේ දුප්පත්ද කියන එක තමයි සම්මුතිය. ඒ දෙකට කිසි වෙනසක් නැහැ. එහෙනම් නමුත් අපි සම්මුතියට කියන ගැටලුව නිසා දෙන්නසල තියෙන දෙස්කෝ කියනම සංකේතවලදී දුප්පත් මිනිහ දුප්පත් වෙනවා. ඒ වගේ තත්ත්වයක් ඇවිල්ලා මේ සම්මුතිය හරහා නමුත් ඇත්තටම ඔය දෙකේ අතර වෙන්නේ නම් ඔය දෙක විනිවිද දැකීමට හරි අමාරුයි. ඒ කියන්නේ යම් විදියට අපි දෙවිස් කියලා කියනවා. ඒ අපි නිත්‍ය සංඥාවෙන් ගැලවෙන අනිත්‍ය සංඥාවලාව අපිට තේරෙනවා මේ ඒ අනිත්‍ය සංඥාවලාව ඇත්ත වශයෙන්ම අනිත්‍ය සංඥාවලාව අපිට තේරෙනවා මේ අපි මේ සම්මුතිය ගැලවිලා නිර්වාණය පැත්තට යනවා කියලා. එහෙනම් තමයි අනේ බොන්කේ ආශ්‍රයමත් නේ දවස් මාසයක්ම ඔබට මාතෙන් වෙන්න නම් මම කියනවා අපිට දැන් තවදුරටත් පිටිදොනක් ඇත්තකට යම ඉන්න පුළුවන් නැත්නම් තවදුරටත් මේ ගාම තම හරි සතුටේ පියා මාත්මයාගේ පැහැදිලිකීම කොච්චරම් කොච්චර සුන්දරද වහන්න බලන්න අපි අතර කල්යනා මිත්‍රයෝ ඉන්නවනේ මේක බලන්න යම් නම් විදියට මේවා අපි මේ කතා ධර්මයේ බලන්න කතා කරන මේ බලන්න කතා කරන්නේ මම අවබෝධයෙන් නේද කොච්චර හොඳයිද ඒ අවබෝධයෙන් 100%ක් හරි වෙන්න ඕනේ නෑ මම නම් සතුටුව වගේ තමන්ගේ හැඟීමෙන් අත්දැකීමෙන් කතා කරනකොට අපිට මහා උනන්දුවක් ඇති වෙනවා මට අපිට මට නම් මේ ලැබුණේ යන්නේ උනන්දුව ඉතින් හරිම වැදගත් ඉතින් විශේෂයෙන්ම මේ සමාන මොහොත දැක්කේ ඔබටව දැන් යන මොහොත එක තමයි කිව්වා අපි අත තාගත්තේ මොනවාස්සේගේ ගුණ කතා කරන්නේ මේ ශාස්ත්‍රවලේගේ හැබැයි ශාස්ත්‍රවලේක් වෙන්නේ මේ ශාස්ත්‍රවලේ මේ මේ හරි ගෝලෙව බිහි කරගත්තොත් කියලා ශිෂ්‍යෝ ඇති වුණා දවසට කියලා. ඉතින් ඒකට මට එකපාරක් මතක් වුණා අපේ ගෞරවනීය ජිනාලංකර හමුදුරුවෝ එන්නම් හොඳ ශාස්ත්‍රවලේක හොඳ ගුරුවරයෙක් කියලා. හොඳ ගුරුවරයෙක් කියලා. මේ දැන් තවත් ඇයි කියලා දන්නවද? මේ කියන්න ගියත් මම ඉතින් ඔබතුමා මතක් වුණා ඔබතුමා අපිට කොච්චර ලස්සන දේවල් කියලා දෙනවද? අපි දැන් මේ පැත්තේ විශේෂයෙන් මේ ඉතින් ඒ අනුගදම ඉනාරංකර හමුදු හොඳ ගුරුවරයෙක් කියලා හිතනවා. මේ හොඳ ශිෂ්‍යෙක් ඔබතුලින් හදලා දෙනවා. අනිත් අයට කියලා දෙන්න පුළුවන් කියලා. තමයි මම එක කියන්න හේතුනේ ප්‍රියා මහත්මයාගේ ගැන කියලා. යන්ත මහත්මයා පසුගියදා අපිට අභිධර්ම දේශනාව පැහැදිලි කිරීමක් කරනකොට ගියබදාදා එතුමා අපිට අභිධර්මානුකූල දේවල් පැහැදිලි කරනකොට මගේ හිතට ඉතින් ආවා අකුසල් සිත් ගැන කියනකොට ඔබතුමා යන්ත මහත්මයා මේ මට හිතුණා මේ අකුසල් සිත් තක් ආවනම් ආවොත් මගේ මනසට මගේ අවසන් මොහොතේදී මට දුකදයක් නෙමෙයින්නේ. ඔකටින් මම දන්නවා වෙනත් ක්‍රම තියෙනවා කුසල් සිතක් නොවෙවිත් මගේ පෙර කරපු කුසල් මම පුරුද්දක් හැටියට කරගෙන යන මේ වගේ දේවල් හරි කමන්නේ විදිහට එල්ලා එහෙම නොවෙන්න ඉඩ තියෙනවා බොහෝ සම්භවිතා වැඩි එකට තමයි. නමුත් අපි අද මේක තර්මේ තීරුම් ගැනීම සඳහා සා වෙන කයික ප්‍රයෝජන සඳහා හිතුවොත් එහෙම වෙන්න පුළුවන්. අපි ජීවිතේ බොහෝ වෙලාවක් අපි පවත්වන්නේම මේ අකුසල් පැත්තේනේ, ලෝභ දෝෂ මෝහ වලින්නේ. කන දේවල් ගැන කතා කරලා, මැච් ගැන කතා කරලා, දේවල් ළමයින් දේවල් ගැන කතා කර කර එහෙමනේ සාමාන්‍ය මිනිස්සුයි ගත කරන ජීවිතේ. අපි සුට්ට කියන දුනාට දැන් ඒකට ඒ කතා කරන කෙනෙක් බැරන මොහොතේ තියෙන ඒ වගේ සිතන්නා ඉතින් යන්නේ අදින්න තමයි. ඉතින් ඒක තමයි අර කතාවේ දැන් වාසිය දේශනා කරපු අර ඇංගිලිට සුදංගිලට ගත්තේ ප්‍රමාණය තමයි සුභදී දෙන්න කිව්ව දේ වගේ මතක නේද. මට ඉතින් ඒක මතක වුණා පස්සේ යන්න මතක හිතුණා යන්න මතක අපිට ඒ වගේ දා කතා කරනකොට චෛත්‍යික සිත්තරේ අකුල සිත්තරේ චෛත්‍යික ගැන කියනකොට ඊර්ෂ්‍යාව මානෙ ඒ වගේ දේවල් පෙන්නවා මෙන්න මේ සිත්තර මෙන්න මේවා තියෙනවා කියලා. ඉතින් මට හිතෙනවා යන්තමට දැන් මගේ සිද්ධිස මම බලනකොට මේ හොඳ වැඩ කරන දේවල් තුලපව ඒ වගේ දේවල් නොවෙනවා නෙමෙයි එනවා මට. ඉතින් අර විශේෂයෙන්ම මේ අපි මේ සූචිපත් එක කතා කරනකොට අවසාන කතා කරේ මේ ඒ උපනිෂද්පත් ගැන කතා කරේ ඒකේදී කියුණා ඒ කුසල් ධර්මයන් හේතුවෙන් අකුසල් ධර්මයන් වෙන්න පුළුවන් කියලා. කුසල් ධර්මයන් කිරීම තුළ කුසල් ධර්ම කිරීම තුළ කුසල් අකුසල ධර්ම හැදෙන්න පුළුවන්. ඉතින් එවැනි දේවල් නොවෙනවා නෙවෙයි. එහෙමනම් මට හිතා මම කොච්චර ප්‍රශ්න වෙන්න ඕනද කියලා. එහෙම හිතලා මේ එහෙම හිතලා ඉතින් ඒ දිනෙන් දින දෙක තුනකට මම උත්සාහ කරා සැලෙන්නේ නැතු ඉන්නවා. මගෙන් බාහිරව මොනවා වුණත් මේ ලෝකේ මොනවා වුණත් මම සැලෙන්නේ නැතුව ඉන්නවා කියලා. ඉතින් කිව්වම මාව ටෙස්ට් කරන්න දෙක තුනක් වුණා. ඒකේ හිතපු දා හිතලා උදේ කාර්යයේ දෙනකොටම යනකොටම මේ ආරංචි වුණා මේ මට මේ ගෙදරදී මේ වීදුරක් කැඩලා තියෙනවා මොකක් හරි කියලා. ඉතින් ඒක මම ඉන්න ගයක් නෙමෙයි. නමුත් වීදුර පැත්තේ තියෙන මට සම්බන්ධයක් තියෙනවා ඒකත් තියෙන ගෙදරක. එහෙම දෙයක්. ඉතින් කවුරු හරි ගලක් විසි කළා හරි මොකක් වෙයිද. ඉතින් මම ඒක හිත හිත මේ යනවා. මම අර ඔබතුමාට දැන් කියපු දේ හිත හිත මේ කාර්ය කියලා යන්නේ. එතකොට තමයි කෝල් එකේ ලොග් කිවි. ඉතින් මම වෙන අවස්ථාවක නැති සමාජයට කලබල වෙන්න තිබුණා. කවුරු කිව්ද මොකක් හරි එකට. මම ඒලා ඉතින් එහෙම හිතුන්නේ නැහැ. මම හිතුවා ආ ඉතින් සම්පූර්ණයෙන්ම එළියෙන් මගෙන් බැහැරව වෙච්ච දෙයක් මට කිසිම කන්ට්‍රෝල් එකක් නැති දැනක සිද්ධ වෙයිදී මගේ හිතරකට සැලෙන්න දෙයක් නැහැ. අනිත් එක උතේකට ඩොලර් 500,000ක් නම් ඉඳන් වෙන්නේ ඒක. කොල කැල්ලක් ඒක ගියා කියලා ඒ විදිහට මම ඒ මොහොතේම පුළුවන් වුණා. මොකද අර ඉතාලම මොනසොම්ම යන්නේ සිතුවිලි වල හිත තිබිච්ච නිසා. නමුත් ඒ සිතුවිලි වල දැන් නෑ. ඒක ටිකක් යනකොට ඒක දැන් වෙනස් වෙනවා. අපි වට හිතනවා ඉතින් ඒ විදිහට මේ හිත පවත්ව ගන්න අපි පුරුදු පුහුණු වෙන්න ඕනේ කියලා. ඉතින් ඒ පුරුදු පුහුණුව සඳහා මේ කල්යන මිත්‍රයන්ගෙන් මේ කියවෙන දේවල් මට නම් අති විශිෂ්ට විදිහට වටිනවා. ඒ නිසා මේ දැන් පියා මහත්මයා ගැන කියගෙන මම ආයේ එතුමා හරිම සතුටින් මම ඒ බොහොම බොහොම සැහැල් මේ tempat විදිහට කරනවා ඉස්මතු කරනවා. ඉතින් ඒ නිසා හරි වැඩගත් මේ කියන කාරණාව කියන්නේ මම ඒ ටිකක් වැඩිපුර ගැන කිව්වේ. බොහොම තින් හැබැයි ඒකත් අපිට සම්බන්ධ කරගන්න පුළුවන් මේ දැන් අපි තව ටික වෙලාවක් වෙන දී සිටිනවා නම් මේ කාරණාව ගැන කතා ගන්න. එයාත් වාගේ අපි එක සැරයක් කල්යනා මිත්‍ර දෙස්මලකින් ඔබතුමා යොමු වෙනවා අහන්නේ මේ කාරණාව මං හිතනවා අලුත් කියලා මේ කියපු දේ. මොකද මේක මේ විදිහට අරගෙන හිටියයි කියලා මං හිතන්නේ. මට හිතන්න මං හිතන්නේ නැහැ. ඒක වැරදි දන්නේ නැහැ මං මේ විතරේ. මේ සංකාර කිව්වන් පස්සේ මේ අපි අර කිව්වා ඕසිසස් සංයසත් ලක්ෂණේ මේකටම තිබුණා කියලා හිතන තත්ියේ තමයි මම හිටියේ. ඉතින් මේ විදිහට ඒ ගෞරවණීය ස්වාමීන් වහන්සේ කෙනෙක් කළ දුන්නා පස්සේ තමයි ඒක ගැන බැලුවේ මම. බැලුවන් පස්සේ තමයි අපි කියන්නේ ආහා ඇත්ත නෙමෙයි කියන්නේ කියලා. ඉතින් මේ කල්යන මිත්‍රන්ටත් ඒ වගේ බලන්න මේක අවස්ථාවක් වුණා නම් සතුටුයි. මේක ඒ බලන්න යොමුවක් මේකේ උනාද කියලා පොඩ්ඩක් හොයලා බලන්න යන්න තමයි මේ. එහෙම නැත්නම් තව පොඩ්ඩක් පැහැදිලි කර දෙන්න අපිට පුළුවන් නේද? හරි. අපි ප්‍රේත මහත්මයා දෙවියන් මේ ප්‍රේත මහත්මයාගේ කතාන් බඳින දවසට මම ඇවිත් නැහැ. ප්‍රේත මහත්මයා මම ඔබතුමාට යොමු වෙන්නම්. ඒකෙන් තමයි ඥාන මාත්මයා දලොත් මාත්මයා විශ්වවිද්‍යාලයේ මම ආගෙන ඉන්න ගොඩක් දේවල් ඇතරම අදිගෙන ගත්තා. ඒ කියන්නේ හැමෝගෙම වගේ ගොඩක් කරුණු ඉගෙන ගත්තා. ඒ නිසා මම ආගෙන ඉන්න දේවල් කරණයි. හොඳයි. ඒකෙන් තමයි අපි සේන මාත්මයාට නැවතරක් කරනවා. අපි ඥාන මාත්‍ය ස්පෙસિෆිකලි ප්‍රශ්නේ මහන්නේ. specifically මේ ප්‍රශ්නේ මහන්නේ මේ කතා කරන මාතෘකාව ඒක ගැන මොනවද තියෙනවද ප්‍රශ්නයක් මේ අදහස් නේ ඒ අපි මොකද මම ඔව් අද කතා කරපු මාතෘකාව යටතේ කියන්නේ මේ සංකතයක් සංඛාරයක් අතර යම් කිසි අවබෝධයක් ඒ දෙක අතර වෙනසක් හෝ සමානත්වයක් හෝ කොයි ආකාරයකද සමන් තේරුම් ගත්තේ කියන එක මේ අද සාකච්ඡාව තුළ අපි කලින් සමන්ත යම් යම් අවබෝධයන් තියෙන්න පුළුවන්. නමුත් අද සාකච්ඡා කරපු කොටස ඇත්තේ ඒ වගේම අර ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ අර්ථවැක්කීම අනුව මේ සංඛාරයේ කියන එක ඒ සිටියක් නැත්නම් පැවැත්මක් කියන එකක් නැහැ. සංකතයක පැවැත්මක් තියෙනවායි කියන එක කොයි ආකාරයකට තේරුම් ගත්තේ කියන එක තමයි විශේෂයෙන්ම අපි දැන්ම අතු කරගන්න යන්නේ. ඉතින් ඒකට අදාළව යම්කිසි අදහසක් හොවන්වත් ඒකට නොගැලපේ ඒ අදහස් තමන්ට නොගැලපෙනවා නම් ඒ බවත් අපිට ප්‍රකාශ කරන්න අපිට උදව් කරලා සාකච්ඡාව ඒවරින් කරන්න පුළුවන්. ඒකවත් නැති වෙන මාත් නෑ. දෙවන සැරයි ඔයතරසේ මගේ අදහස ගැන නම් මට කිසිම නැහැ දැනුමක්. මොකද අදහස හරි කියනවත් වැරදි කියනවත් ඒක ගැන ඉතල තියෙන්න ඕනේ නැත්නම් ඒක ගැන හොයලා බලලා තියෙන්න ඕනේ කිසිම දෙයක් නැතුව ඒ අදහස ගැන කතා කරන එක මම හිතනම් වැරදි කියලා. මගේ අදහස නම් තියෙන්නේ තාම සරලයි. මොකද මම මගේ දැනුම කොහොම අඩුයිද මම හිතාගෙන හිටියේ තවම හිතාගන්නේ මේ සංකාර කියන්නේ හැදෙන දේ කියන එක, සංස්කෘත කියන්නේ හැදිච්ච දේ කියන එක. මේ විදිය සරල අදහසක් මගේ තියෙන්නේ. මොකද සකස්වක පුතුවක් හදනවා කියන එකයි පුතුව හැදීලා පස්සේ පුතුව කියන එකේ හැදිච්ච දෙයක් පුතුව. ඒ වගේ මේසෙ කියන එකත් හදන එකත් දෙකම හදන්නේ දී කැලි වලින් තමයි. ඔත් මේක හැදුනට පස්සේ එකක් පුතුව කියන එකක් මේසෙ කියන මේ දෙකම සංස්කෘත කියලා කියන්න පුළුවන්. මොකද හැදිච්ච දේවල් හදන වඩුව හදන කොට ඒක සංස්කාර කියන්න පුළුවන්. මේ හදන ක්‍රියාව එහෙමයි මම හිතාගෙන ඉන්නේ. දැනට මේ අද සාකච්ඡාවේදී කරපු කියන මම ඉතින් ටිකක් හොයලා බලලා තේරුම් ගන්නවා හිතලා බලලා තේරුම් ගන්න. හරි එතුමා ඒ කියපු දේ ගැන පොඩ්ඩක් අපි කතා කරමු කියන්න මට. ඒක මොකද මේ අර මේ දැන් අපි ඒක අනිත් පැත්ත වගේද ඒ කිව්වේ අනිත් පැත්තම වගේද ඒ අවබෝධයේ තියෙන්නේ. ඒක පොඩ්ඩක් අපි පොඩ්ඩක් කතා කරමු. අපිටත් එතුමාට අනිත්‍යක ප්‍රයෝජනත් වෙන්න අපිටත් ප්‍රයෝජනත් වෙන්න. ඒ කියන්නේ එතුමා කිව්ව විදිහට සංකාර කියලා කිව්වන් පස්සේ මේ ඒක සංකත කිව්වන් පස්සේ කිව්වේ හදිච්ච දේ නේද? ඒ කොහොමද වචන දෙකයි කරගෙන වටේ කිය සංකාර කිව්වන් පස්සේ උතුම් ඔව් සංකාර කියලා මං කියන්නේ හැදෙන දේ කියන්නේ ක්‍රියාව. උදාහරණයක් ගත්තහම වඩුවක් කරනවා. ඔව් ඒ කරන ක්‍රියාව තමයි හදනවා සංකාර. එහෙම මං කියන්නේ ඔව් සංකතේ කිව්වේ හැදිච්ච දේ. ආහ් ආයි verb noun කියන්නේ ඒක ඒ අර්ථයෙන්ද? හරි හරි හරි හරි ආයි පැත්තෙන් මේ මේ මේ මොකද මේ මම ඒ මොනවද බතු ගන්න හිතුවේ කියන්න මතකයි මේ මේ මම කියවන්නම්කෝ උන්වහන්සේගේ ඒ වචනෙන්න හොයාගෙන උන්වහන්සේ කියපු තැන ඒක කියව තිබුණේ ඒ කාය සංකාර වචී සංකාර චිත්ත සංකාර කියලා තුනක් තුන් ආකාරයකට අපි බෙදනවානේ මේ මේ සංකාර කියන්නේ ඒක මම හොයන කතා කරනවා. ඒකේ තියෙනවා ඔව් කාය සංකාර වචී සංකාර චිත්ත සංකාර. ඒ සංකරණය ඒ සංස්කරණය කියලා එහෙම දෙන්නේ පොතේ තියෙන. ඒ සංස්කරණය තුන්වෙනි එක මනෝ සංස්කරණය බවට පත්වන්නේ ඕලානික අවස්ථාවට ගොරෝසු අවස්ථාවට පත් වෙලා සංකත වුණු අවස්ථාවේදී මනෝ සංචේතන කියලා කිව්වේ ඒක තමයි. එතකොට මේ ඒ කීම තුළ තියෙනවා නේද සාමාන්‍යයෙන් කාය සංකාර වචී සංකාර චිත්ත සංකාර කියන එකේ මේ චිත්ත සංකාර කියපු තුන්වෙනි දේ මනෝ සංකාරය බවට පත් කරගන්නේ ඒක සංකත භාවයට පත් කරගත්තට පස්සේ. එතකොට අපි අර අපි වසන්ත මහත්මයා එහෙම ප්‍රශ්නතු කළා වගේ මේ ඇතුලෙන් අරගෙන ඒ දවසම්පතේ ඒ පාවිච්චි කරන තැනින් කියනවා නම් බාහිර තිබුද්දයක් ඇතුලෙන් එළියට දාලා කියන කතාව වගේ දෙයක් නේ නේද? අපි තමයි මේක නංගන් දාගෙන ගන්නෙ කියන විදිහට අදාගන්නේ. එතකොට ඒ තත්ත්වෙදි තමයි මේ සංකත වෙන්නේ. එතකොට මේ සංකත දේ එක තමයි අපි මේ ගැටුම තියෙන්නේ. මොකද අපි ඒක මනසින්ම හදාගත්ත දෙයක්. නැත්නම් එළියේ යමක් නැත්නම් අපි ඇත්ත කියන වචන පාවිච්චි කරනවා නම් නැත්නම් ඇත්තේ අර මේ පරිව්‍යාපෝතයේ ජෝලින් සයිට දෙයක්ම තමයි කියන දේ. ඉතින් එතකොට ඒක මේ අපේ සේන මහත්තයා කියපු එකට වචන දෙකේ හරිය දෙපැත්තට උනාදෝ කියලා හිතනවාද? එනිසා ඒ ඉදිරියට ගත්ත දෙකක් මෙතෙන්දි සංකත කියන්නේ මේ සකස් කරගන්නා දේ. තමන් මේ මේ ලුණු බුල් දාලා හදාගන්න දේ. ඒ විදිහට අපි වසන්ත මහත්මයා නේද කතා කරන්නේ මහත්මයා කතා කරන්නේ ප්‍රියන්තර එතන මම එතන මම තේරුම් ගත්තේ මේ දැන් සිිතෙන් දැන් අපි යම් කිසි දෙයක් දැක්කහම මුලදීම සිත තමයි පාවිච්චි වෙන්නේ සිිතෙන් තමයි ඒක හඳුනගන්නේ කියන හඳුනගැනීම කරන්නේ මොලේ වගේ කියන්නේ තැන්පත් කරනවා අපේ කි පුරුදු වගේ තැන්පත් කරපු ඒවා තමයි ඊට පස්සේ අපිට එන්නේ දැන් උදාහරණයක් හැටියට ගත්තොත් මට සත්‍යයක් වුණාම ඒ සත්‍ය කාර්මික සත්‍යයක් කියලා දැනගන්නේ මගේ පරණ තීච්ච මතකේ. يعني කාර්මික සත්‍ය මේ තිස්සෙල්ල ඇහිලා ඒක සිතින් ඒක සංස්කරණය වෙලා දැන්පත් වෙලා තියෙනවා. ඊට පස්සෙ තමයි ඒක මනෝ සංකාර හැටියට නැවතපත් වෙන්නේ. يعني මානසෙන් කරපු සංස්කාරය සංස්කෘත වෙලා තැන්පත් වෙලා ඒක ආයස්සර සංස්කාර විදිහට ඇති වෙන එකයි මම මෙතන තේරුම් ගත්තේ මනෝ සංකාර හැටියට. තේරුම් ගන්න. ඔව් තේරුම් ගන්න හොඳයි. ඔබතුමා අභි සංකාර පසු සංකාර කියපු වචෙන් තමයි අපි සාමාන්‍ය අභි සංකාර කියලා කියන්නේ නේද? නැවත නැවත සකස් කිරීම කියන්නේ නේද? එතකොට මනසේ ඉන්නේ තිබිච්ච ගබඩාවෙන් අරගෙන නැවත සකස් කිරීම වගේදී අපි අභි සංකාර කියලා කිව්වොත් ඒව සංකත තමයි. අභි සංකාර සංකත. හොඳයි. අපි වසන්ත මහත්තයාට තියමු නේද? වසන්ත මහත්තයා එතනයි පෙරවක් ගන්නත් වෙනවා තමයි කොහොමවත් මම ඉතින් තේරුම් ගන්න තියෙන මේ විදිහේ දරතුමත් නෑ දැන් ඔබතුම පැහැදිලි කරන ශ්‍රදේ සංඥාසේගේ ඒ දේශනා වහනේ වල මේ සංකාරයක පැවැත්මක් තුනක නැහැ සංකතේක නම් කියනවා මේ උපාද ඉති බංගකේ සංයත මේ ගුණත්වයෙන් පෞත්‍ය ස්වභාවයක් තියෙන එක නේද මම මෙහෙම තේරුම් ගන්න තියෙනවා මම දන්නේ හරි දෙකේ කොහොමයි මෙහෙම තායි විද්‍යස්නා කීපති මහල දෙමතල මේ ඉගෙනගෙන තියෙන්නේ ඒ අපි අත කියන එක ඇත්තට අත කියන එක සංකතය එන්නේ දැන් තමයි පරිවර්තන දෙකම සංඥාන ගත්තහම ඊර්ය සම්බය ඊට පස්සේ තව ඒ කිච්චද දැන් ඇත්තට රූපය නම් මලක් කියනොත් ඒ මල සංකතයක් එකක් සංකතයක්. හැබැයි මේ දෙක එකට එකතු වෙලා අභි සංකත සංකාරය හැදෙන. කියන්නේ අභික ඒකද ඇත්තට ඇත්තට දැන් අර රූපයෙන් එන වර්ණ සංඥාවක් තමයි වර්ණ ඒ දෙයක් ඇත්තට නිසා ඇති වෙන දෙයක් මේ පිටික රූපේක ප්‍රතිපදිත විඥානයේ චක්කු විඥානයේක එක ඒ බහස් එකේ ඒ ධාතුව ඒ ප්‍රසාදේ නේදලා සම්පූර්ණ අපිට අවසානයේ ප්‍රතිපලෙ තමයි දකින්නවා කියන දෙයක් වෙනවා. අපේ ඒ අක්ෂර පුර සෑහෙන දෙයක් වෙනවා. ඒක තමයි අර පරිණ තීරණය දැන් අර පටිච්ච සම්පදිතේ කියන්නේ නාමකයි පරිපූර්ණ ප්‍රතිපදිතේ ධාතු කියනවා කියන්නේ අපිට ඒක තේරෙන්නේ නැහැ. බුදුන් වහන්සේ කියලා දෙන්නේ නැතිව බුදු කෙනෙක් කොහොමද කියන්නේ ඒක තේරෙන්නේ නැහැ. ඒක ඔතනම extra ඒක තේරෙන්නේ. එතකොට මේ මුලින් මේක තමයි මුලින්. දැන් අපි දැන් ඊට පස්සේ දැන් ඒ ප්‍රවෘත්ති දෙවිද කීප දකින්නේ මේක ඒ මොක්ඛන්දයේ බ්‍රහ්ම සංයාලයේ අපේ ශාති කියන දැන් සිතා මහත්මයා කියලා කියන කතිය සදින්දපත්. දැන් සබ්ජෙක්ට් එක සමංගස් කියලා බුදුන්දා. ඒ සබ්ජෙක්ට් නම් එහෙමයි අපි සදින්දපත් කියලා අපි කියන්නේ අපි එතකොට කර්මකටක ඉඳ. ඒක නෙවෙයි මලක් දැක්කහම මේක රෝස මලක් කියලා කියනවා නෙළුම් මලක් කියලා කියනවා උත්තර කියන්නේ ඒක තේරෙන්නේ ඒක නෙවෙයි අපි ඒක නිත්‍ය අරගෙන ඉවරයි. එතකොට දැන් ඉඳපත් වෙන ඔතන ඉඳලා කියන මනසින් දැක්ක දැන් මේ ප්‍රසාදයට අසිතිත මේ ප්‍රතිබිම්බයක් දෙන්නේ එක අර මල නෙමෙයි ඒක ප්‍රතිබිම්බයක් නෝ කරුම් කද්දෝ දැක්කපි දැක්කා දෙයක දැකගත්තේ දැන් මොනසි මම ඉන්නවා අර දැන් මෙතනක් වගේ දැන් කාය සංස්කාර වචී සංස්කාර චිත්ත සංස්කාර ඒක චිත්ත ප්‍රකන් චිත්ත කිසිවිද පහල වෙලා ඔන්නෙන් ඇදලා එනවා දැන් ඒක පහල වෙද්දි තමයි තේරෙන්නේ මෙතන මේක කලින් මේ වගේ දෙයක් දැකලා තියෙන මේ තල මේ ප්‍රේද්ද නිසා දැන් එන්නේ නෝ මේක ඉතින් දැන් සංස්කාරික ලෙස ඒක දැන් අපි කලින් සදාගත්තු දෙයක් කියලා දාලා කියන මේ දෙකේ දාස්නියක් විදිහට අත්‍යන්තයෙන් ගුණ ඒකේ නිදිරකට අපිට අරකට ගැලපෙලා ගන්නට උදිත් කළ එනවා මේ රෝතනක් ඉතින් මේ රෝස්මලක් දැන් ඒ රෝ එතකොට අපි දන්නවා රෝස්මල කියන්නේ මොකද්ද දෙකත් දේවල් අතීත අනාගත වර්තමාන එකලස් ආකාරයේ කියන්නේ මේ රූපේ කියන ඒක තේරුම් ගන්න පුළුවන් දැක්ක විදිහට දකින්න ගියත් එතකොට ඒකත් වෙනවා ඒක තමයි මේ ප්‍රකාරයේ අදිත සංකප්පය වචන දිනයි අදිත එතකොට ඒ දෙක තමයි ඔතනම දැන් විගත ගියලා අන්තිමට මොකද වෙන්නේ පරිශය එකද ඉන්නා සුදුට මෙන්න හැතුන ඉන්නාන් හැතුන ඒ විඥානික සිතුම අපර ඒක මොකද දන්නේ නැහැනේ පරිශයක සත්‍ය සංපාක්යක් කියලා ඒ සංවේදනාවක් කියලා ඒ සංඥාවක් කියලා ඒකට විතක්ක කරනවා ඔන්න ඒක විතක්ක කරනකොට ඒක හිතනවල වෙන ඔන්න ප්‍රපංච වෙලා අන්න දැන් ඊට පස්සේ දැන් මාන්න ප්‍රශ්න සංඥා සමදා සයන්ති කියන මේක දැකේ වෙන යනවා. ඒකත් දැන් තමයි ඔය කර්ම මුළු ප්‍රසෙජ්ජිම අපි බම්බලෙන්න අපිට ලැබෙන්නේ. ඉතින් ඔය දෙකේ තමයි ඒකවල අපි දැන්වත් සංස්කෘතංකාර, අවිසංස්කෘතංකාර, අවිසංස්කෘතක සංකාර තමයි අත්‍යවශ්‍ය වෙන ප්‍රතිතම උපාදේ අවිජ්ජාපත්‍ය සංඛාරා කියලා කියන්නේ ඔය සුද්ධං සංකාර, අපිඤ්ඤාප සංකාර, ආනියප සංකාර. ඔය තුනම සංස්කෘත වැටෙනවා. අපි ඉතර අපි යකින් කරනවා. තින්කම සුසල් සීල සමාධි කියලා සිල් ලක්ෂණා කියලා කොහොම සුසල් කරනවා අපසය ඒ අපඥාන සංකාරය කියන්නේ ආනන්ද සංකාර කියලා කියන්නේ ඒ ඉගෙන අරු ඉගෙන අපෙන් කල්ලි කරලා කියන්නේ නැත්නම් එයාගේ ඉහළ සයවල ඉගෙනේ අරුති භක්ම ලෝකයට ගියත් ඒ එක ලෝකෙ තුන් ලෝකෙ ඇතුළේදී එහෙනම් හතර වෙනි තමයි අර ඒක නැති වෙන විදිහට බලන්න ඉස්සෙන තමයි අනුක සංඥාව සිත්‍රයම වෙනවන ඒක තමයි කවුරු සංකාර කියලා කියන්නේ කවුරු සංකාර කියන්නේ ඒක නිරෝධය දකින්න විදිහට මානසික බුද්ධයන් මහසී තෙන්නල දීවති විදිහට සිත්‍රී රූපං සිත්‍රීපද සමුදය අත්හැරෙන ඔය තුන විදිහට බලන් කරන සමුදය සමුදයෙන් පටන් අරගෙන සබ්ජෙක්ට් වුණා රූපයක් දකින්න ඇතිනවා ඒක විච්ඡ සුත මුත ඒ විදිහට ඉතින් පටන් ගන්න සමුදය දැක්කොත් සත්‍ය ඥානෙට එළඹිලා ඥානී අපිට ඒක මේ සිතුවිලි ගන්න පුළුවන් කියලා මට මමන තේරුම් ගන්න යුතුයි බැරි කියලා නම් පගන් මුත්‍රාන් මහල දැනගන්න දැන් තේරුම් ගන්න ඕනේ. තමයි චිත්ත සංඛාරය කියන එකයි මනෝ සංඛාරය කියන්නේ. ඒගෙන ඇත්තටම හිතනකොට පොඩි අදහසක් වගේ දෙයක් කියන්නක් වෙනවා දරුවත් මහත්මයා දැන් සිටේ තියෙනවානේ හැකියාවන් දෙකක් එක තමයි සිටින් සිට කියන එකේ එකක් තමයි දැනගන්න පුළුවන් කියන හැකියාව අනිත් එක තමයි හිතන්න පුළුවන් කියන හැකියාව ඒකෝර යම් දෙයක් දැනගන්නත් පුළුවන් හිතට ඒ දැනගන්න දේ ගැන හිතන්නත් පුළුවන් ඉතින් මට තේරිච්ච හැටියට දැන් චිත්ත සංඛාර කියන තැන ඔය දශූල වේදල්ල සූත්‍රය වගේ තැන්වල කියලා තියෙන්නේ ධම්මදින්න තෙරණි කිව්වේ මේ චිත්ත සංඛාර කියලා කියන්නේ සංඥා වේදනා කියන එක. එතකොට දැන් යම් කිසි විදිහකින් යම් කිසි දෙයක් දැකලා අහලා හෝ යම් කිසි විදිහක පංචේ ద్వාර පහෙන් හෝ ඉතින්ම යම් කිසි දෙයක් දැනගන්නවා නම් ඒ දැනගන්නේ සංඥා වේදනා කියන සංඥාවක් නැත්නම් සංඥා වේදනා කියන චෛතසිකෙත් එක තමයි දැනගන්නේ. ඒකේ මූලික වෙන්නේ සංඥා වේදනා කියන දෙක. ඒතකොට චිත්ත සංස්කාර ඒ දැනගන්න දේ ගැන ලෝභ වශයෙන් හෝ ද්වේෂ වශයෙන් හෝ නැත්නම් අනිත්‍යයි කියලා හෝ යම් කිසි සිතීමක් කරනවා නම් එතන තමයි අර රැස් කරන ආරියෝහණ ගතියින් යුක්ත සංස්කාරය ඉන්නේ. ඒකට කියනවා මේ මනෝ අපි අර කිව්වේ චිත්ත සංස්කාර කියලා මනෝ සංස්කාර කියලා කියන්න පුළුවන් කියලා වගේ හැඟීමක් තමයි ආවේ. ඉතින් ගැල්පෙනවද නොගැල්පෙනවද කියන එක ගැන කතා කරන්න පුළුවන්. අදවස් මාතෙම අවතුමාට කොහොම වුණත් මේ ඔය එකයි අනේ ඔය එකේ ගැල්පෙනවා ඔබතුමා ඉතින් අපිට උදව්මනේ කරන්න ඉතින් ඒක ඒ විදිහට තෝරගත්තම ඒක හොඳට ගැල්පෙනවා. මේ අර බුදු ස්වාමීන් වහන්සේ අපිට දේවල් කියනවා කියලා දීලා තියෙනවා කටුපන්දු ස්වාමීන් වහන්සේ. ඉතින් ඒවා අපි කතා කරනවා ඔබතුමා තවත් සමිතියට අපිට ඒ කියලා දීලා තියෙන දේ මේ තේරුම් ගන්න උත්සාහ කරනවා. මොකද මේ කටුකුරු ස්වාමීන් වහන්සේගේ නම නොකිය මම ඉස්සෙල්ලා කියන්න උත්සාහ කරනවා මේවා. මොකද එතකොට සාකච්ඡාවකට එළඹෙනවා විවිධ අදහස් මත කටුකුරු ස්වාමීන් වහන්සේ කෙනෙක්ගේ නම කියපු ගමන් පැත්තයකට විරුද්ධ යමක් කියන්න දී ප්‍රශ්නයක් ගැටියක් තියෙනවානේ. ඒ නිසා මේ තමයි මගේ කලින් නොකිය තිබුණ නමුත් පස්සේ මට කියන්න කල්පනා කළා. ඒ උන්වහන්සේක දේශනාවලින් තමයි ඒක කිව්වේ. එතකොට මේ තවත් දෙයක් උන්වහන්සේ කියනවාද? දැන් අභිසංකාර කියන වචනේ ගැන අන්තරතන ගොඩක් එකේ තියෙනවා. උන්වහන්සේ කියනවා අභිසංකාර කියන එකේ මේ අර තියෙනවා ජවය, තදියම, උස්සුක බව. මේ ඒක ඒ නිසා තමයි මේ කර්ම ගැන කියන්නේ නිතරම වගේ කර්ම ගැන කියනකොට නිතරම අභිසංකාර කියන වචනේ යොදන්නේ කියලා. කාය සංකාරණ අභිසංකරෝති, වචී සංකාරණ අභිසංකරෝති, මනෝ සංකාරණ අභිසංකරෝති කියලා. මේ එතකොට එතෙන් තමයි මේ කර්ම විපාක පක්ෂයට මේව අහුවෙන්නේ කියලා. මේ ඉතින් ඒ ආකාරයට මතක් කළා වුණාට මතක් කරනවා සංකාර ගැන කියනකොට අපි අය කියනවානේ පුඤ්ඤ අභිසංකාර, අනිජ්ජ අභිසංකාර කියලා. මේ අභිසංකාර තුන් වර්ගය ගැන මම ඒකෙන් කියනවානේ කච්චෙත් උදානවානේ පුඤ්ඤ අභිසංකාර මොනවාද? පුඤ්ඤ අභිසංකාර දන්නවා. අනිජ්ජ සංකාර කියන එක ගැන උන්වහන්සේ උදාහරණයක් කියනවා. මේ ඒක ගැඹුරු කාරණාවක් කියලා මම මතක් කළා. උන්වහන්සේ කියනවා අනිජ්ජ කියලා කියන්නේ නොසෙල් වෙන බවනේ. නොසෙල් වෙන බව. ඉතින් හිතන්න නොසෙල් වෙන බව මේ නොසෙල් වෙන භවයේ ජවයක් තියෙනවා කියලා. කොහොමද මේ නොසෙල් වෙන එකේ? ඒ නොසෙල් වෙන එකේ මොකද්ද තියෙන ජවය කියන එක. ඒකට උන්වහන්සේ උපමාවක් කියනවා මේ අර බබලක් බබල කියලා කරපුවානේ ළමයි එහෙම ඒ බබල කියන එක අරගෙන බලන්න කියලා අර නූලක උතලා ඒ ගස්සලා අතහැරිය හැකි අත්පස්සේ ඒක ජවය ඒක ජවයක් අතහැරලා අදලා අතේ මතකන්නේ කැරකි කැරකි කැරකි කැරකි එකතන තියෙන්නේ බබලක් වගේ කැරකි කැරකි එකතන තියෙනවා කෙලින් කැරකෙන්නේ අන්න ඒ වගේ එකක් ස්ටෙඩි කෙලින් කැරකෙන්නේ හැබැයි කැරකෙනවා බබලේ වගේ ඒක ලොකු ජවයකින් කැරකෙන්නේ අන්න ඒ වගේ තමයි ඔය අරූප ලෝක වල කල්ප ගණන් ගිහිල්ලා ධ්‍යාන වලින් ගිහිල්ලා මේ ඒ ධ්‍යාන වලින් වඳුන්වසුර වචන මම කියන්නේ ධ්‍යාන තුලින් ගහපු බඹර තමයි මේ කච්චිය කල්ප ගණන් විඳින්නේ කියලා. ධ්‍යාන තුලින් ගහපු බඹරලු කල්ප ගණන් විඳින්නේ කියලා උන්වහන්සේ කියනවා බලන්න කොයිතරම් භයානකද මේ සංස්කාර අභිසංස්කාර කියන தත්ත්වය කොච්චර භයානක බවද තියෙන්නේ. නරක පවක් කළා නෙමෙයි. නමුත් බස්ම ලෝකවල ගිහිල්ලා බබලේ වගේ කැරකි කැරකි ඉන්න තරම් මේ අනිජ්ජ සංකාර හේතුනා කියලා. එහෙනම් මේ උන්වහන්සේලා යොමු කරන්නේ අපි කොතෙන්ද මේ? චිත්‍රමාදී මුලින්ම කිව්වාගේ මේ නිර්වාණයටම යොමු කරන්නේ. මග නතර වෙන්නේ මග තියෙන දේවල් මහා ලොකුයි අපිට දැන් අද අපි ඉන්නේ මහා මහා මේ දුක්ඛංගින් පිරිච්ච තැනක නිසා අපිට හිතෙනවා ආත්මය ආකාස සංඥාතනය විඥාන ඇතනේ මේ ඒව මහා ලොකු තැන් කියලා. නමුත් ගියාම සිද්ධ වෙන්නේ මොකද්ද කියන එක තමයි කියන්නේ. ඉතින් හිතලා බලන්න වටිනවා නේද? අපි අපිට මෙච්චර අවස්ථා ලැබිලා තියෙද්දි අපි උනන්දුව තව තවත් කොච්චර වැඩි වෙන්න ඕනද කියලා මේ දේවල් ගැන කතා කරනකොට මම කලින් කිව්වාගේ නැවත මතක් කරනවා මේ හරි සත්‍ය වසන්ත මහත්මයා මතු කරන කාරණා උත්සාහ කිරීම තුළින් මතු කරන කාරණා තියෙන්නේ. අපි වදාසේ අරමාර වෙවි අපි ඉස්සරහට ආවේ ඔබතුමාලා අපි ඔක්කොම කියන දේවල් වෙනස් කරගෙන වෙනස් කරගෙන අපි ඉස්සරහට ආවේ අර ඒක තමයි ඉතින් යොමුනේ කීමක් තමයි වැදගත් තියෙන්නේ නේද හොඳ ශ්‍රීමති මහත්මිය පොඩ්ඩක් එහත් පැත්තට ගිහිල්ලා වෙන්නේ නැති අපි වෙන පද්මා මහත්මියෝ මේ මුතේ ගස්සත් ඔබතුමා අගත කියපු තිකනානේ හැමෝම නෑ හැමෙට මේ කතා කරන්නේ තමත් සංකත අසංකත ගැන නම් මට කොහොමනේ ඒක ඇහුනේ ඔව් ඇහුනේ නැත්නම් මහත්මිය අපි ඉස්සරහට යන්න නේද කොහොමත් නේ සමායි නබි ඔව් මේ දවස් දෙක කතා කරමු හොඳයි මම හිතුවා මම කතා කරපු දැන් ඉතින් ඇහුණා කියලා දැන් කොහොමද ඇහෙන්නේ නැති නේද ඇහුණා ඒක තමයි ඔව් ඔව් අපි පියා මහත්මයාට යමු වෙලා ගෞරවයෙන් ආදර කරන පියා මහත්මයා අපිට නැවත යමක් කියලා දෙන්න ඊට පස්සේ චිත්‍ර මහත්මියට යමු වෙලා ඉවර කරමු කියන තමයි තේමතරනේ මල් පොඩි අදහසක් විතරයි මේ සංකෘතිය ගැන කතා කරනවා නම් අපිට මේ සාදාගත් සංකෘතිය ගැන තමයි අපිට ගොඩක් වෙලාවට මේ අදහස් පහර වෙන්නේ අපිට හැදිලා මේ සංකෘතිය ගැන අපි කිසි අදහසක් නැහැ අපිට අපි හිතමු අපිට අවුරුදු 30කට ඉතර කලින් අපිට Google කියලා වචනයක් කවුරු කිව්වොත් අපිට කිසි අදහසක් නෑ ඒ හින්දා අපිට සංස්කාර හැදෙන්නේ නෑ මේ ගැන හොඳද නරකද කිසිම අපි එතන ඕල්මෝස් නිර්මාණයේ වගේ තැනක තමයි මේ කිසිම අවබෝධයක් නෑ හොඳ දැනුමක් නෑ ප්‍රශ්නයක් නෑ මේ දැන් Google කියන වචනේ අහුනොත් එහෙම අපිට ගොඩාක් අදහස් සංස්කාර හැදෙනවා. ඒවත් අපි නිකන් තවර දැක්කත් අපි අහලා තියෙන එකෙන් දැන් මොනවද නාම කියන එක තවදු 30කින් 40කින් ඉස්සරහට එන එක දැන් Google එකේ දැන් ඒකකට උඩ අපිට ප්‍රශ්න නැහැ. ඉතින් අපි යන්නේ ඒවට දැනට තමයි ඒකට මේ ඒකෙන් කිසි අදහස් ගන්න නැත්තම්. ඒකට ඒ වචන වලින් අපි නිරෝධයට ඇවිල්ලා ඉන්නේ. ඉතින් අන්න ඒ වගේ එකක් තමයි නිරෝධය කියන්නේ නිපන්දයක් තමයි. එහෙම තමයි. දෙවැනි බොම් පින් එක නෞෂ්මද කාද මේ අපේ අද ප්‍රශ්නේ තියෙන්නේ අපි අර Google එක වගේ උදාහරණ හරි හොඳයි. නමුත් දැන් අපි මහා ගොඩක ගොඩක් මෙයා තියෙනවා මේ තියෙන දේවල් නැති තත්ත්වයට පත් කර ගැනීම ටිකක් වැඩි අපහසුයි කියලා මට හිතෙනවා. අපහසු කියන්නේ මහා වීර්යයක් විනා ගන්න ඕනේ, සම්මාදිට්ඨියක් ඇති කර ගන්න ඕනේ. අර මේ ඒක තමයි මම හිතන්නේ අපිට තියෙන මේ challenge එක. ඒ වගේම ඔබතුමා දැන් ඔය අපිට දැන් කියපු කාරණාවන් හොඳින් විස්තර කරන සූත්‍රයක් අපි ලබන ඉරිදා උදෑසන සාකච්ඡාවට ගන්න බලාපොරොත්තු වෙනවා. උදෑසන ලංකා වේලාවෙන් 5 මාර්ට් තියෙන සාකච්ඡාවට සත්‍යත්වය සම්බන්ධ සාකච්ඡා කරන්නේ සංචේතන සූත්‍රය කියලා අංගුත්තර නිකායේ සූත්‍රයක්. ඒ සූත්‍ර දේශනාවේ ওই පැත්තට යොමු වෙන බොහෝ දේවල් කියවෙනවා. අපි ඒ සූත්‍ර දේශනාව ගන්න තමයි ඉතින් ඉන්නේ ලබන සතියේදී. එන්ට්‍රා එක සම්බන්ධ වෙන්න කියලා ආරාධනා කරනවා මේ ඔබතුමාටත් හැකියාවක් තියෙන සම්බන්ධ වෙන්න. හොඳයි. අපි ඊටම ගෞරවයෙන් චිත්‍ර මහත්මිය යොමු චිත්‍ර මහත්මිය ඔබට මේ ටිකක් කියලා මේ දව තිබ්බම හිතන්නේ නැති නේද? අලුතෙන් එකතු කරන්න කියලා දෙයක් තියෙනවද කියලා තරමට කල්ලාන මෙතුන්ගෙන් ඒ දේවල් අහුණා කියලා හිතෙනවා. ඉතින් සමාලෝචනයක වගේ ඒ දෙම කියලා හිතුනේ මොකද අත්‍යවශ්‍ය අපි කතා කරන්නේ අපේ තථාගතයන් වහන්සේ මේ ශාස්ත්‍ර ගුණය ගැන. ඉතින් උන්වහන්සේගේ මේ දේවල් අතර උන්වහන්සේ අපට කියලා දීපු දේවල් අපි තේරුම් ගන්න තියෙනවද කියන එක බැලීමෙන් තමයි අපට උන්වහන්සේව හඳුනගන්න පුළුවන් වෙන්නේ. ඉතින් එක එක විදියට කතා කරපු හැම දෙයක් එකතු කරාම ඉන්නන්ට අපිට කියලා තියෙන තේරුම් කරලා තියෙන මේ සංකතයෙන් අසංකතයට යන ගමනක් යන. ඉතින් අපි සංකතයෙන් අසංකතයට යනවා කියන එක තේරුම් ගන්න අපි සංකතය තේරුම් ගන්න ඕනේ. අසංකතය එහෙනම් මොනවදේද කියන අදහසක් අපිට තියෙනවා. ඒ අද දවසේ අපි උත්සාහයක යෙදෙන සංකතය තේරුම් ගන්නයි. එතනදී අපි සූත්‍රාණු ආරේම තේරුම් ගන්නවා නම් සලෝත මහත්මයා මොකද හැම කල්යාණ මිත්‍රයෙක්ම කිව්වේ ඒ දෙයමයි කියලා හිතෙනවා. සලෝත මහත්මයා කිව්වා මේ චිත්ත සංකාර මනෝ සංකාර බවට පත් වීම ගැන. ඇත්තටම ඒකම තමයි හැම දිනාම කිව්වේ. මුසුදිනේ හඳුනා ගැනීම වින්දනයන් නිසා තමයි මේක පටන් ගන්න. ඉතින් මේ දේ අපි දැකලා නැහැ. මේ හඳුනේ වින්දනයන් නිසා හඳුනා ගැනීම නිසා මේ යන ගමන දකින උත්සාහයක යෙදෙනවා නම් අපි මේ වචන වලින් අයින් වෙලා මේ දේ සිදු වෙනවා දකී කියලා හිතනවා. දැන් අපි ඒකටම තමයි අපි හිතමු අපි භාවනාවකට කියන්නේ සක්මන් භාවනාව කරනවානේ. මේ දේවල් අපිට පේන්නේ නැහැ. පේන්නේ නැති වේගවත් සිදු වෙන නිසා. අපි ඒකත් දන්නවා. ඉතින් අපි සක්මන් භාවනාව කියලා අපි මොකද්ද මේ පුරුදු කරන්නේ? මුලදී අපි පුරුදු කරනවා ඔසවනවා, තබනවා, ඔසවනවා, තබනවා. ඊළඟට අපි එක තව පුංචි කොටස් වලට කඩලා බලනවා. ඒ එකක් තව කොටස් දෙකකට. එතකොට කොටස් හතර හතර දකීමේ උත්සාහයක යෙදෙනවා. මෙතන පුහුණුවක් අපි කරනවා මනසින් මේ සියුම් දේවල් දැකීමට පුරුදු කිරීම. එහෙම නැත්නම් අපි කියන එකට සතිය. මොකද හතරක් නැති සතියක් පැවැත්ීමේ හැකියාවකට මනසපත් වුනහම මේ දේවල් වල මේ වේගවත් දේවල් දැකීමේ හැකියාවක් ඇති වෙන්න ඕනේ. ඒකටම තමයි අපි පුහුණු වෙන්නේ. මේ කුඩා කොටස් දැකීමට මනස පුරුදු කරලා ඒ තුලින් යෝනිසෝ මනසිකාරයවම කරාම නුවණ සම්බන්ධ කරාම අර සියුම්ව සිදුවෙන දේවල් දකින්න අපිට පුළුවන් වෙනවා. ඉතින් මම හිතන්නේ අපේ කල්යාණ මිත්‍රයන් ගාවත් කතා කරේ ඒ තත්ත්වයේ ඉඳගෙනයි කියලා. මොකද අපි දන්නවා එහෙම දැකීම උත්සාහයේ යෙදුනහම තමයි සූත්‍රවල ඇති දේවලුත් අපි අහපු දේවලුත් ඒ හැම දෙයක්ම එකතු වෙන අපිට තේරුම් ගන්න පුළුවන්න්නේ මෙන්න මෙවැනි දෙයක් තමයි සිදුවෙන්නේ. මේ වේදනා සංඥා නිසා, ඒ කියන්නේ වින්දනයනුත් හඳුනා ගැනීම නිසා තමයි මේ දේවල් හදාගන්නේ. අපි මෙහෙම තියනවා, මෙහෙම තියනවා. දැන් මේ දේවල් ඊට පස්සේ අපි එකතු කරගන්නවා. ඒ එකතු කරගත්තු දේවල්ම වමාර කකා ඉන්නවා. නැවත ගන්නවා එළියට, ඒක බලනවා. නැවත අවුරුදු 40කට 50කට පස්සේ සරකේ ඇදලා අරගෙන ඒ දුකම අපිට සකස් වෙන ඉඩ තියෙනවා. ඉතින් කතාවකෙන් මම කියනවා මෙන්න මේ සකස් වුණා කියලා ගත්තපු දේවල් සිදු වුණ හැටි තේරුම් ගන්න උත්සාහයක යෙදුණොත් අපිට නම් අපි මදුපිණ්ඩික සූත්‍රය ගත්තොත් මේ ඉතාම හොඳින් විස්තර වෙනවා. ඒ සූත්‍රාංශයෙන් අපිට තේරෙනවා මේක සිදුවෙන්නේ කොහොමද කියලා. නමුත් අපි උත්සාහය වෙන්න ඕනේ මෙවැනි දෙයක් සිදු වුණාද කියන එක තමා තුළින්ම දකින්නයි කියලා. එතකොට ඒ දැක්කහම තමයි මේ සිදු වෙන දේ සත්‍ය වශයෙන් දැක්කහම කෙනෙකුට මේ තත්ත්වයටපත් නොවි ඉන්න මාර්ගයක් උන්වහන්සේ දේශනා කරලා තියෙනවා. එහෙනම් අන්නේ මාර්ගය අපි පිළිපැදින්න උත්සාහයක යෙදුනොත් මෙවැනි ගමනක් සංකතයෙන් අසංකතයට යන්න පුළුවන් වෙනවා. ඒ අසංකතයේ යම් කිසි දවසක අපි අවබෝධ වුණොත් ඉන්පසුව ගමන අපට පහසු වෙනවා. මොකද අර මාර්ගයේම අපි ඉන්න උත්සාහයක යෙදෙනවා නම් කිසි. ඒකට ඒ සඳහාම තීරුම් ගැනීමේ අවශ්‍යතාවය නැත්තම් අවශ්‍ය වෙනවා. ඒ වගේම චින්තාමය වශයෙන් හිතින් හිතන මේක මොහොම වෙන්න පුළුවන්ද කියන එකත් අවශ්‍ය වෙනවා. ඒ ඔක්කොමත් එක්කම Taman තුලින්ම මේදී සිදුවෙන වෙලාවේ සත්‍යසත් විපස්සති කියලා අපිට කතාගත්තේ මහන්ස කියලා තියෙන්නේ. මේ මොහොත එක එක ශනේම මේක සිදුවෙනවා කියලා දැකීමේ තත්ත්වයකට මනසපත් කරගන්න පුළුවන් උනොත් එවැනි සමාධියක් ඇති වුණොත් විතරක් ඒක සිදුවේ කියලා තමයි තේරුම් ගන්න තියෙන්නේ. ඒ සමාධියට කියනවා අපි දන්නවා සීලයෙන් තමයි සමාධියක් ඇති වෙන්නේ, සංසුන්කමක් ඇති වෙන්නේ. ඒ සමාධිය අතරක් නැතුව පවතිනවා නම් එවැනි තත්ත්වයක් ඒ ආනන්තරික සමාධිය කියනක ඔන්නේ නිපානේ කියන தත්ත්වයට උනාදී අපිට විස්තර කරලා තියෙනවා. නොයෙකුත් ක්‍රමවලින් මේ ගමන යන්න පුළුවන්කම තියෙනවා. ඒක අපි තේරුම් ගන්න ඕනේ. ඒ නිසාමයි අපිට තවත් කල්යාණ මිත්‍රයෙක් කියනකොට අපිට තේරෙන මේකත් හරි වගේ ඒනට මගේකට හරියන්නේ නැහැ මේක කියලා ගැතියක් තාම එනවා. නමුත් අපිට ඇත්තට මෙහෙම හිතන්න තදාගෙන යන ඉඩ දීලා නැහැ. උන්වහන්සේ කියනවා මේ නිවන කියන එක සාධරය නම් මේ සාගරයට බහින්න පුළුවන් තැන් තියෙනවා. ගඟක් කියලා දැක්ක තේමයි බහින්න පුළුවන් තැන් තියෙනවා. එක තැනක් නෙවෙයි. නමුත් ඒ එක එක පුත්‍රයලා කතා කරන එක එක පුත්‍රයලා බැහැපු තැන. එක දෙයක් සිදු වෙන්න ඕන. නමුත් සාගරයට පැමිණෙන මේ හැම දිනම රසය ලැබෙනවා නම් ඒ සාගර ජලයේ තියෙන දුඟ. එහෙමනම් ආපු පොතුපල අවශ්‍ය නැහැ. ඒ අවසානයේ දැනෙන රසය එක නම් අපි තේරුම් ගත යුතුයි කියලා හිතෙනවා. කොතනින් දැස්සක් කමක් නැහැ අවසානයේ අරසය ලැබෙනවා නම් කියලා. ඉතින් ඒකටත් එකතු කරමින් අද දවසේ සාකච්ඡාව නිමා කරන්නේ ජයන්ත මහත්මයා උපතුමාට යොමු වෙන තෙරුවන් සරණයි. අයි අපි දරුවත් මහත්තයාටත් තමයි ඒක ඊට පස්සේ අවසන් කරන දරුවත් මහත්තයා උපතුමාට යමක් එකතු කරන්න කියලාද? නැහැ බොහොම සන්තෝෂයි ඉතින් ධර්ම කාණ්ඩයෙන් වශයෙන් නම් අපිට අවශ්‍ය දේවල් අපි ගොඩාක් කතා බහ කළා. අපි මේ බුද්ධානුස්සති බුදුගුණ සාකච්ඡාවකට එන බිලා මේ වෙන දේවල් කතා කරන සිද්ධීම් ගැන සමහර අලන් මිත්‍රෝ වුණ අපි හිතන එකක් නැහැ. මොකද අපි බුදුගුණ කතා කරමු කියලින් පවා අපි ඕනේ කිසියම් ධර්මයක් ඉස්මතු කරගන්නයි. ඉතින් මම හිතුවා මේ අපි කිසියම් එක් කාරණාවක් වද ගෙනියමු ටිකක් වෙනත් විදිහකට හිතන්න. එහෙම නැත්නම් අලුත්ය හිතන්න පුළුවන් දෙයක් කියලා. ඉතින් ඒකයි මේ කාරණා මතක කළේ. ඉතින් ඒකේ අඩුපාඩු මොනව තිබුණත් කල්පහලයන් තුර ගැන හිතන්න තව කතා ගන්න සංකාර ගැන දැනගැනීම කොච්චර වැදගත්ද කියලා අමුතෙන් කියන්න ඕනේ නැහැ. අපි කිසියම් වැරදි විදිහකට අපි යොදා ගන්න නම් සංකාර අභිසංකාර කියන දේ වගේ අපි අවබෝධයේ නිසිවිදිය නැත්නම් ඒක හොයන්න කිසියම් උත්තේජනයක් තමයි අද සාකච්ඡාවෙන් උනේ කියලා හිතන්න. මේකෙන් උත්තර ලැබුණා නෙවෙයි උත්තේජනයක් ලැබුණා කියලා පමණක්. ඉතින් අපි තව හොයමු. ඔයද තමන් දැනගන්න ඒවා එකේ වැදගත්කම තියෙන්නේ. අපි හෙට දවසේදී ධර්ම සාකච්ඡාවක් සුපුරුදු විදිහට පවත්වනවා. ජයන්ත මහත්මයා එන්න සම්බන්ධ වෙයි එතුමා නිපාලි පන්තිය ඉවර වෙලා. ඊට පස්සෙ අපිට බලාපොරොත්තු වෙන විශේෂයෙන්ම ජයන්ත මහත්මයාගෙන් යම් කාරණා ටිකක් ඉස්මතු කරගන්න හෙට දවසේදී. එහෙනම් චිත්‍ර මාර්මී ඔබතුමේ තතාව බලකනා හිට විශේෂයෙන් සම්බන්ධ වෙන්න ශ්‍රීමති මහත්මියට මේ කියවත් තියෙනවා මේ ගමනටම අවශ්‍ය කාරණාවන් කීපයක් ප්‍රතිපදාවට මේ දාන පුළුවන් කාරණා කීපයක් ඉස්මතු කරගන්න එක දවසේදී අපි බලාපොරොත්තු වෙනවා. අනිත් දවසේදී දැනට බලාපොරොත්තු වෙනවා මේ සතිය බදාද සම්බන්ධ වෙච්ච පූජ්‍යපාද බුද්ධ රක්කිත ස්වාමීන් වහන්සේ සම්බන්ධ කරගන්න දෙලිවඩ බුද්ධ රක්කිත ස්වාමීන් වහන්සේ සම්බන්ධ කරගන්න මහා සලායතන සූත්‍රය කතා කරන්න බලාපොරොත්තු වෙනවා බදාද දවසේදී. හොඳයි, එහෙනම් මම ගෞරවයෙන් ජයන්ත මහත්මයාට උමෙන්න. තේරුම් තමයි දරුවත් මාසේ ඔහෙට පාඩි පාඩමෙන් අමතරව අපි සම්බන්ධ වෙමු. සාකච්ඡාවට පාඩි පාඩමට සම්බන්ධ වෙන කල්‍යාණ මිත්‍රෙන්ට වටක් කිරීමක් කළේ අපි කලින් බදාදා එක සියදා ගත්තේ නමුත් එක අපව වෙනස් කර අඳහරුවාද තේකින එක දින පාඩි පාඩම පැත්තට බව දැනගන්න. ඉන්නතු අමතරවක් සම්බන්ධ වෙමු සාකච්ඡාවට. ඉතින් අද දිනත් අපි සාස්ත්‍ර ගුණේ නැත්නම් සත්තා දේව මනසන දේව මිනිසුන්ට සාස්ත්‍ර වූ ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුද්ධ ජනන් වහන්සේගේ ඒ සාස්ත්‍ර ගුණේ ගැනයි කරුණු මත කරගත්තේ. ඉතින් කලින් කිව්වා වගේ සාස්ත්‍රයේ බබලන්නේ ඒ යන මාර්ගයේ දිනු කරගත් පිළිසක් හැටියට කටයුතු කිරීමෙන්ම තමයි අපේ සාස්ත්‍රයේ බබලන්නේ. ඉතින් ඒකම තමයි අපි වගේම මේ නිවන හොයාගෙන ගියේ. කියන්නේ මේකේ දුක දැකලා නිවන හොයාගියේ ඒ උපතිස්ත පරිබ්‍රාජිකයාට අස්සදි ස්වාමීන් වහන්සේ හම්බෙච්චන දෙත් අස්සදි ස්වාමීන් වහන්සේගෙන් අහුවේ ඒ ඒ මාර්ගයේ පිටපදින කෙනෙක් හැටියට ඒ ඒ ත්‍ස්සේ දැකලා අඳුන ගන්නේ බාහිර වශයෙන් හෝ දැකලා ඇහුවේ උවහන්සේ සාස්ත්‍රීය මාර්ගයට කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කෙරෙහිවට පස්සේ උන්වහන්සේ කියන්නේ මොනවද කියලා තමයි අර බොහොම ප්‍රති ගාථා යුගයකින් ඒ බව ප්‍රකාශ කරේ. ඉතින් ඇත්තටම ඒක අපි තේරුම් ගන්න ඕනේ අපි ශාස්ත්‍රඥ වහන්සේගේ කෝඩේ නම් ඒ ශාස්ත්‍රඥ වහන්සේ කියපු මාර්ගයේ යන්න තව තවත් අපි ධෛර්යය වීර්යය වඩවා ගන්න වෙනවා. අපිට ප්‍රමාණවත් කරන්න බෑ. අපි දැන් ඉන්න තැන ඇටි කියලා ප්‍රමාණ කරන්න බෑ. මොකද මෙතරම් කෙලෙස් පැත්තට බර වෙන මානසිකත්වයක් තමයි අපි මේ සංසාරයේ පුරාම ගෙනාවේ. ඒකෙන් අයින් වෙනවා කියන්නේ ප්‍රතිපෝටජාමී මාර්ගයකට යන්න පුරුදු වෙන නැත්නම් ඒ පැත්තට අපේ ගමන හරවන්න මහන්සි ගන්න පිළිසක් හැකේක තව දුරටත් වැඩිපුර මහන්සියක් උත්සාහයක් ගන්න වෙනවා. ඒ ගන්න උත්සාහයට අනුග්‍රහයක් හැටියට තමයි අපි මේ දවසකට පැය දෙකක් පමණ මේ විදිහේ ධර්ම සාකච්ඡාවක් මතු කරගෙන මේ යම් කිසි ධර්ම කාරණා මතු කරගෙන ඒ අනුව මේ උතුම් ධර්මයේ තවදුරටත් තේරුම් ගන්න උත්සාහය කියෙන්නේ. ඉතින් අපිට අවස්ථාව අදත් ලැබල දුන්නේ සින්නදරුවත් මහත්මයා. ඉතින් අපි සමෝම දරුවත් මහත්මයා ඉතාමත් ප්‍රතිවේදී වෙනවා මේ වගේ මණ්ඩපයක් අපි සකස් කරලා දෙන ගැන. ඒක නිසා අපි ඉගෙන ගන්නවා, අපි ධර්මයේ හැසිරෙන්න මහන්සි ගන්නවා, ධීරිය වඩනවා. ඉතින් මේ සියලුම කුසල ධර්මයන්ගේ බලයෙන් ඔබතුමාටත් මේ ධර්ම මාර්ගය දිනු කරගැනීමට මාර්ගඵල නිවන් දක්වා ගැනීමට මේ කුසල ධර්මයන් හේතුවක් ලෙස ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඔබතුමාගේ පෞද්ගලික සම්පතක් කර නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරන නිර්වාණ සුව ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම සෑම කල්යාණ මිත්‍රයෙකුටම මෙතනට එකතු වෙලා අදහස් දක්වපු නොදක්වපු ඒ සෑම කල්යාණ මිත්‍ර මිත්‍රයෙකුටම අපගේ ඉතාමත්ම ප්‍රතිවේදී බව ප්‍රකාශ කරනවා. බක්විසි යෝජන සාකච්ඡා වලට එකතු වෙන්න කියලා ආරාධනා කරමින් අද දවසේ සාකච්ඡාව මේ අවරින් අපි නිමාවත් කරනවා. හැම දිනක්ම පෙරවන් සර්මයි. සාදු සාදු සාදු යන්ත මාත්මය හැමදාමත් කියලා අපි මතක් කරන්න අපිට අමතක වෙන සමහර අවස්ථාවල ඔබතුමා අපිට මේ කරන්න අවශ්‍ය වේ නම් අපි කවදා සම්පත කරන්නේ අපිට ස්වයං වාසික දෙන්නේ නැති දිනයන් හිදී ඔබතුමා ඒ අඩපාඩු පිළිවසමින් මේ මංගලන මතක් කරවා ඔබතුමා හොඳ මේ සාතුමාසලා වට හොඳ ගුරුවරු බාටපත් කරලා තිනවා අපි අනිකුත් ස්වයං වාසික මොකද උන්වහන්සේලාගෙන් ඉගෙන ගන්න දේවල් ඔබතුමා අපිට බොහෝ ලස්සන පැහැදිලි කර දෙනවා. ඉතින් ඔබතුමාටත් ඔබතුමා ප්‍රාර්ථනා කරන බෝධියකින් චතුරාර්ය සත්‍ය ධර්මයේ පූර්ණ වශයෙන්ම අවබෝධ කරගන්න මේ ධර්ම දානමේ පිටකම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. ඔබට